නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත් දුවේ පුතේ, මාහට ධර්ම විනය උගන්වන මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මා පළමුවෙන් නමස්කාර කරනවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි, බොහෝ ගුරුවරුන්ගේ දහසක් තියෙනවා ළමයි ඉගෙන ගත්තට ළමයිගේ ගුණධර්ම පුරුදු කර ගැනීම අර ඉගෙන ගන්න වේගෙට සිද්ධ වෙන්නේ නැහැ කියලා. දරුවනි, මේ කතා පස්සේක තැබේවා. ඔයාලා මේ ඉන්න වෙලාවේ මේ පැයකමාරක කාලය ඇතුළත හැම දෙයක්ම හිතෙන් අමතක කරලා හොඳට නුවණ පාවිච්චි කළා ඔයාලා උච්චරම දක්ෂ ළමයි නම් මම මේ කියන දෙයට උත්තරයක් දෙන්න. මේ ළමයි දැකලා තියෙනවද කුඹුරු සීසානවා, ගවයන්ගෙන් සීසානවා දැකලා තියෙනවද නැද්ද? දැකලා තියෙන ළමයිනුත් ඉන්නවා, නැති ළමයිනුත් ඉන්නවා. ගවයෝ දෙන්නේ කුඹුරේ සීසානට ගවයෝ දෙන්නේ කරගෙන, ඒ ගවය දෙන්න හරහා ලීයක් බැඳලා ඒ හරහා නඟුල ගැට ගහලා ඒ නඟුල පොළොවට ගහලා අර හරක් දෙන්නට කෙවිතෙන් තට්ටු කරලා තට්ටු කරනවා යන්න. එතකොට කුඹුර හැරීගෙන යනවා. ගොවියෙක් එහෙම කරනකොට දරුවනි, ඒ විය ගහ කැඩුනා. අර හරක් දෙන්න අතර බැඳලා තියෙන ලීය කැඩුනා. ගොවියා මොකද කළේ? අර ලීය අරගෙන ඇලට දැම්මා. අර කැඩිච්ච ලීය. එතකොට දිග ලීයක් තියෙනවා. අර ලණුව ගැට ගහපු සිදුර තියෙනවා ඒ ලීයේ කෙළවර. මේක ඇලේ ගහගෙන ගිහිල්ලා ඔයට ගිහිල්ලා ඔයෙන් ගඟට ගිහිල්ලා ගඟෙන් මුහුදට යනවා. එතකොට හරියටම ඔක මුහුදට යන්න ඔය කොහෙවත් රැඳෙන්නේ නැතුව මුහුදට යන ප්‍රවණතාවයේ වැඩිද අඩුයිද? අඩුයි. මුහුදට ගිහිල්ලා දැන් මුහුදේ පාවිවි තියෙනවා කොහේ හරි. මුහුද කියන්නේ පරක් තෙරක් පිරෙන තැනක් නෙවෙයි. ඔන්න ඔහොම පාවිවි තියෙනකොට දරුවනි, මුහුද ඇතුලේ ඉඳලා උඩට එනවා කැෂ්බෑවේ අවුරුදු 100කට වතාවක්. 100කට සැරයයි දැන් එන්නේ. ඒ කැෂ්බෑ වගේ එක ඇහක් අඳ වෙලා. එතකොට ඒ කැස්බෑවට කියනවා කන කැස්බෑවා කියලා. අර කැස්බෑ කන කැස්බෑවා අවුරුදු 100කට වතාවක් මුහුද ඇතුලේ ඉඳලා උඩට එනකොට පින්වත් දරුවනේ, අර වියගහේ අර පාවිවි තියෙන ලීයේ තියෙන සිදුර අර පේන තනි ඇහැටම සෙට් වෙන්න ඕන. ඒක ලේසියෙන් සිද්ධ වෙයිද නැද්ද? නෑ, හිතා ගන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ ඇහුවා සංඝයාගෙන්, පින්වත් මහණෙනි එහෙම වෙන්න පුළුවන්ද? සංඝයා වදාලා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිද්ධ වුණත් බොහෝ කලාතුරකින් තමයි සිද්ධ වුණොත් සිද්ධ වෙන්නේ. පින්වත් මහණෙනි ඕක සිද්ධ වෙන්න පුළුවන්. ඒත් කෙනෙක් නිරේ වැටුණොත්, තිරිසන් ලෝකේ වැටුණොත්, ප්‍රේත ලෝකේ වැටුණොත් ආය මිනිසෙක් වෙනවා කියන එක ලීසි නෑ. ඒකට තමයි කියන්නේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවටත් වැඩිය දුර්ලභයි කියලා මනුස්ස උප්පත්තියක් ලැබෙන එක. එහෙන නිසා ඔයාලා මිනිස්සු වෙලා ඉපදිච්ච එක එච්චරම දුර්ලභ දෙයක්. ඔයාලට සමහර අම්මලා සමහර ආච්චිලා කියනවා ඇහිලා ඇති, මොන කර්මයකට ඉපදුනාද දන්නේ, මැරිලා යන්නේ නැහැ මං, මට නම් ජීවත් වෙලා එපා වෙලා තියෙන්නේ කියලා මිනිස්සු කියනවා, අම්මලා කියනවා, ආච්චිලා කියනවා. එහෙම කියන්න හොඳ නැහැ. නිරේ ඉපදුනොත්, තිරිසන් ලෝකෙ ඉපදුනොත්, ප්‍රේත ලෝකෙ ඉපදුනොත් පින්වත් දරුවනි මිනිස්සෙක් වෙනවා කියන එක ලීසි නැහැ. අතිශයින් අමාරුයි. ඊට පස්සේ වැඩිපුරම යන්නේ තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, නිරේ. නිරේ තමයි මේ තුන් ලෝකේම වැඩිපුරම සත්වයෝ ඉන්නේ නිරේ. අපායවල් 136ක් තියෙනවා. අපායවල් කීයක් තියෙනවද? දිව්‍ය ලෝක කීයක් තියෙනවද? 6යි. දිව්‍ය ලෝක 6යි, අපායවල් 136යි. එහෙනම් වැඩිපුරම යන්නේ මිනිස්සු කොහෙද? ඒ නිරේ ගියාම පින්වත් දරුවනේ ලෝදියෙන් තැම්බෙනේවා, ඊළඟට ගිනිගත් කඳුව ලැබිදින්න තියෙනේවා. ඒව ඉවරයක් නැහැ. දැන් ඔන්න මිනිසෙක් විදියට උප්පත්ති ලැබුණාට පස්සේ සමහර ළමයි ජීවිතේ හානි කරගන්නවා. තරුණ අවධියට ආවට පස්සේ එක්කෝ ප්‍රේම සම්බන්ධතා නිසා හෝ අම්මලා තාත්තලා අවවාද කළා කියලා හෝ, මීට අවුරුද්දකට කලින් බාලිකා විද්‍යාලයක ළමයි, ගෑනු ළමයි ෆෝන් එකේම ඉන්නවාම අම්මා ෆෝන් එක අරගෙන හවස ගත්තේ. හවස වෙලා දුව කිව්වා දෙන්න අම්මා ෆෝන් එක, දුන්නේ නැහැ. රෑ වෙලා ගිහිල්ලා කිව්වා දෙන්න ෆෝන් එක, අම්මා දුන්නේ නැහැ. රෑ කෑම කෑවෙන්නේ නැහැ, දෙන්න ෆෝන් එක, අම්මා දුන්නේ නැහැ. උදේ පාන්දර අම්මට කෑ ගහන හඬක් ඇහුණා. බලනකොට අර දුව මේ කුසියට ගිහිල්ලා ලාමුතේ ලැඟි හලාගෙන ගිනි තියාගෙන. ඊට පස්සේ ගම වටේ දුවන උදේ පාන්දර මාව බේරගන්නෝ බේරගන්නෝ කියලා. පින්වත් දරුවනේ සමහර වෙලාවට සියදිවි හානි කරගන්න මැරෙන්න හිතෙන ආවේගේ එක වතාවේ හටගන්නේ. ඒ වතාවේ හටගෙන ඊළඟ මොහොතේ ජීවත් වෙන්න ආස හිතෙනවා. ජීවත් වෙන්න ආස හිතෙනවා. මමම දැකලා තියෙනවා වහ බීපු අය මම බේරගන්නෝ බේරගන්නෝ කියලා කෑ ගහනවා. මම දැකලා තියෙනවා, අහලා තියෙනවා. මම දැක්ක එක එක්තරා කාන්තාවක් වහ බීලා අරංගන යනවා බේරගන්නෝ බේරගන්නෝ කියලා. මම තව දැක්ක පිටරට මිනිස්සෙක් ආවේගයක් ඇවිල්ලා පිස්තෝලෙන් වෙඩි තියාගත්ත මැරෙන්න. මේ ඔලු කට්ට මෙහෙම ගැලවිලා ගියා, මිනිස්සෙක් ජීවත් වුණා. ඒ වෙලාවේ ඉඳලා යා කියනවා මාව බේරගන්න බේරගන්න බේරගන්න කියලා. ඉතින් අර කෙල්ල ගේ වටේ දුවනවා බේරගන්න කියලා. බේරගන්න බැරි වුණා, කෙල්ල මැරුණා. සියදි විහානි කරගත්තා. දුර්ලභව ලැබෙනවා මනුස්ස ජීවිතය සියදි විහානි කරගත්තා. නමුත් දරුවනේ මැරිලා ගිහිල්ලා ඉපදුනොත් නිරේ. නිරේ නිරිසතාගේ ශරීරයට ලෝකයක් තරම් විශාල ගල් පර්වත, යකඩ පර්වත ඇඟට වැටිලා චප්ප වෙනවා, මැරෙන්නේ නැහැ. ආයේ ගල් පර්වතේ පෙරිල්ලා ගියාම ආයේ නැගිටිනවා. කුළු ගෙඩි 60,000කින් කුඩු වෙන්න ගහනවා, මැරෙන්නේ නැහැ. සියදි විහානි කර ගැනීම නැහැ නිරේ. දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේ ජීවත් වෙන්න බැරුව මැරෙනවා. නිරේ ගියාට පස්සේ ජීවිතේ හානි කරගන්න බෑ. කඩු වලින් පෙති පෙති ගැහුවත් මස් කෑලි ටික එකතු වෙලා ආයේ හැදෙනවා ඇඟ. ලීසියෙන් මැරෙන්න බෑ. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් නිරේ ඉපදුනාට පස්සේ නිරේ අවම ආයුෂ මනුස්ස අවුරුදු 190ක් ඒ අපා එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි. මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 500ක්. එක දවසක් මනුස්ස අවුරුදු 190ක් වන අවුරුදු 500ක්. මිනිස්සු කිව්වට අපි අපාය ගියට කමන්නේ උඹලට තියෙන අමාරුව මොකද්ද කියලා කිව්වට තමන්ට දුක් විඳින්න වෙනවා. එදාට නෑදෑයෙක් නෑ, මිත්‍රයෙක් නෑ, අනේ කියන්න කෙනෙක් නෑ, අපි වෙනුවෙන් අහගෙන ඉන්න කෙනෙක් නෑ. දැන් අපි අඬනකොට, අපි වැළපෙනකොට අපි වෙනුවෙන් කවුරු හරි කතා කරයි. නිරීගියන්ට පස්සේ කවුරුවත් නෑ. මැරෙන මැරෙන සත්වයා යන්නේ නිරේ. බුදුරජාණන් වහන්සේ වදාලා නියසිල්ට පස්පිඩක් ගත්තොත් මහ පොළොවෙන්, මහ පොළොවෙන් පස් ටිකක් නියපොත්තට ගත්තොත් මේ නියපොත්තට ගත්ත පස්පිඩ වගේ තමයි ප්‍රමාණය මැරෙන මිනිසුන්ගෙන් ආය මිනිස්සෙක්වත් වෙන්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් නිරේ උපදිනවා. බොරු නෙවෙයි දරුවනේ. එහෙම වෙන්නේ කොහොමද කියලා මේ දේශනාවේ අවසානයේට කියන්නම්. දැනුත් ඔයාලගෙන් වෙච්ච වැරදි තියෙනවා, අඩුපාඩු තියෙනවා. මම ඒව පෙන්නලා දෙනවා අවසානයේට. ඒ වගේම ඔයාලට ඒ වගේ නැගී හිටින ඇති, ඒ වැරදි වලට සමාව අරගෙන අලුතෙන් ජීවිතය පටන් ගන්න හැටි මේ දේශනාවෙන් කියලා දෙනවා දරුවනේ. ඊට පස්සේ ඔය වගේ නිරේ දුක් විඳිනවා. ලෝදි හැලියේ තැම්බෙනවා, කටු ඉඹුලේ නගිනවා. ඒ යනකොට උල් ඇනීගෙන මේ මෙහෙ පහලට තියෙන උල්ලේ ගහේ කටු ඉඹුල කියන එකේ යමපල්ලෝ පිටිපස්සෙන් උල් වලින් අයින්ව නැඟපිය නැඟපිය නැඟපිය කියලා. උඩට ගියහට පස්සේ පේනවා පහල ඉන්නවා, පහලින් කතා කරනවා. එතකොට පල්ලෙහාට එනවා, පල්ලෙහාට එනකොට උල්ටි කායි උඩට හැරෙනවා. මේ විදිහට අවුරුදු කෝටි ගාණක් කටු ඉඹුලේ ඉන්න වෙනවා. සමහරට එක ආදර කතාවක, එක ප්‍රේම කතාවක කරපු නරක වැරද්දක්, පව් වැඩක් මුල් කරගෙන මේක වෙන්නේ. ලේසි නෑ නිරේ ඉපදුනා කියන්නේ. දැන් අපි උදාහරණයක් ගමු. පවුලකට කෙල්ලෙක් ඉපදෙනවා කියන එක යම්කිසි බරක් කියන එකක් තියෙනවා. ඒක බොරුවක් නෙවෙයි. මම ඒකට උදාහරණයක් කියන්නම්. කොසල් මහ රජුරෝ බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරනක දහම් කතා වීදී ඉන්නකොට සේවකෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා, කොසල් රජුරවන්ටත් වැඳලා කනට කළා රහසක් කිව්වා. අර සතුටෙන් හිටපු කොසල් රජුරන්ගේ මූණ මෙහෙම වුණා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, ඇයි රජතුමනි කියලා. අනේ බලන්න ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ රජමාලිගාවේ දුවෙක් ඉපදිලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා දුවෙක් ඉපදුනා කියලා රජතුමනි දුක් වෙන්න එපා. හොඳ ගුණවත් චරිතවත් දුවෙක් හිටියෝ පවුලක. ඒ දරුවා තරුණ වුණාට පස්සේ පතිකුලයට ගියාට පස්සේ ඒ දුවගේ හොඳ ගතිගුණ නිසා පින්වන්ත පුතෙක් උපදිනවා. ඒ පින්වන්ත පුතා නිසා ඒ මුළු පවුලම, ඒ ගමම, ඒ රටම බබලනවා. ඇයි පින්වතුනි? බුදුරජාණන් වහන්සේ නමක්, බෝධිසත්වයන් වහන්සේ නමක් වුණත් ඉපදුනේ අම්මා කෙනෙකුට දාව. මේ ලෝකේ රැකගත්ත, මේ අපි ගමු ලංකාව රැකගත්ත, අපි උදාහරණයක් ගමු දුටුගැමුණු මහරජුරෝ, ඒ වගේ මහරජවරු පවා ඉපදුනේ අම්මා කෙනෙකුට දාව. ඒ නිසා හොඳ දරුවෝ, පින්වන්ත දරුවෝ සමාජයට දායාද කරන නිසා කාන්තා පිරිස, දූලා, ස්ත්‍රී පිරිස උතුම් පිරිසක් විදිහට සැලකෙන එක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට වදාලා. ඒකට කෙල්ලෙක් ඉපදුනාම ඇයි එච්චර බරක් හිතට එන්නේ? ඒ තමයි අම්මලාන්ට හිතෙනවා කොල්ලෙක් වගේ නෙවෙයි, කෙල්ල ගොඩක් පරිස්සම් කරගන්න ඕන කියලා. එතකොට යා මොන්ඩිසෝරී යද්දිනුත් පිටිපස්සෙන් යනවා අම්මලා. ඊළඟට ගෙදර තනි කරන්නේ නැහැ. ඉස්කෝලේ යද්දිනුත් යනවා. එහෙම ඉස්කෝලේ අම්මෝ යාන්තම් ඇති දැන්නම් ඉස්කෝලේ ගියා කියලා අපි හිත හදාගත්තත් ඉස්කෝලේ ගිය අම්මලාට ආයේ ළමයි නිසා ඉස්කෝලේ යන්න වෙනවා. වෙනවද නැද්ද? අනේ හැන්දෑවට ගේට්ටුව ළඟ අම්මලා ටිකේ ඉන්නවා අයිනට වෙලා හිටගෙන. අර කෙල්ලෝ රැක ගන්න මේ ඔක්කොම කරන්නේ. ඔච්චර පරිස්සම් කරලා මල් කැකුලක් වගේ හදලා ඒ කෙල්ල ඒ අම්මට අම්මගේ මූණේ දැලිගාන විදියට තමන්ගේ චරිතය නැති කරගන්න විදියට මොනවාරි ප්‍රශ්නයක් හදාගත්ත ගමන් ඒ කෙල්ල නොදැනීම ලොකු පවක් රැස් කරගන්නවා. ඒකයි පාපය. අපිගේ මේවාගේ පරිස්සමෙන් හදන කෙල්ලෙකුට තරුණ කොල්ලෙ නොපනත්කමක් කළොත් නොපනත්දේකට යොදවා ගත්තොත් ඒ කෙල්ලගේ හිත විප්‍රකාර කළොත් අර අහිංසක මල්කෙකුලක් වන් දියණියකගේ හිත දූෂ්‍ය කිරීමේ විපාකය අර පිරිමි කෙනාටත් එනවා. ඔය විදිහට දැනගෙන හෝ නොදැනගෙන හෝ තරුණ ජීවිතේ වෙනකොට ළමයි ගොඩාක් පව් කරගහනවා. ඉතින් පින්වත් දරුවනේ මේ විදිහට ඉතින් ඊට පස්සේ යාලා දන්නේ නැහැ මැරුණාට පස්සේ සතර අපාය යනවා. යාලා හිතාගෙන හිටියේ නැහැ. ඊළඟට ওই නිරේම තියෙනවා එක්තරා ගූත නිරේ කියලා. ගූත නිරේ කියන්නේ උස්සද නිරය. ඒ ගූත නිරේ ස්වභාවයේ පින්වත් දරුවනේ ඒ ගූත නිරේ උපදින්නේ ශරීරයේ හැමත සැප දෙන්න උත්සාහ කරපු අය තමයි උපදින්නේ. ඇඟට සැපක් දෙන්න ඇඟ සතුටු කරගන්න පව කරන අය ගූත නිරේ උපදිනවා. ඒක උස්සද නිරයක්. ඒ කියන්නේ 136ක් අපායවල වලින් එකක් ඒක. මම මේ කියන එක ඔයාලා පිළිගන්නේද නැද්ද දන්නේ නැහැ. නමුත් ඒක සිද්ධ වෙනවා. අපි කියමු එහෙම උපදින එකක් තමයි. එකක් තමයි ඔන්නේ කය සතුටු කරගන්න ඇඟ සතුටු කරගන්න පව කරනවා. අපි උදාහරණයක් කරමු කියමු නරක හැසිරීම සිද්ධ කරනවා. ඊළඟට වැරදි කාමසේවනයේ සිද්ධ කරනවා. එතකොට ඇඟ සතුටු කරන්නනේ පාපිකලි උපදින අසූචි වලකම ඒ අසූචි වලේ ඉන්න තියුණු තුඩ තියෙන ඉදිකටු වගේ තුඩ තියෙන පණුව උඹ සතුටු කළේ යම් හමක්ද යම් ඇඟක්ද ඒකෙන්ම විඳවපන් කියලා විඳිනවා. ඇට ඇට මිදුළු දක්වා ඇඟ ඇතුට්ටම විඳිනවා. පින්වත් දරුවනේ මම මේ දැන් බණ කියන වෙලාවේ ඔයාලා ඔහම අහගෙන ඉන්න වෙලාවේ දැන් ඒ නිරේ විඳිනවා. මේ වෙලාවේ ඉන්නවා අවුරුදු කෝටියටම එක තප්පරයක්වත් දුක නැති වෙලාවක් නැහැ. අපිට ඔළුවේ කැක්කුමක් එක්ක ඔපරේෂන් එකක් කරලා වේදනාවක් ආවත් නිින්ද ගිය ගමන් හරි ඒ වේදනාව නැහැ. එක්ක සිහිය නැති වෙන්න බෙහෙතක් දුන්න ගමන් හරි වේදනාව නැහැ. නිරිසතාන්ට එහෙම නැහැ. දුර්ලභ අවස්ථාවක් තියෙන්නේ. හැම තැනම මේවා කියන්නෙත් නැහැ. කිව්ව කෙනාටත් වාද විවාද තර්ක විතර්ක කර කර ඒ කියපු අය කොහෙන්දවා කියන්නේ එයා ඇස් වලින් දැක්කද කියලා තර්ක විතර්ක කරනවා. අපි ඉස්කෝලේ අපි විභාග ලියනකොට විද්‍යාත්මක දේව අපි කියමු උදාහරණයක් පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා. ඊළඟ නිමිති වල යකඩ තියෙනවා කියමුට යසට ලියනවා ඒවා. එයා යක ඔය විද්‍යාඥයා ඇහින් ඕවා දැක්කද ඕවා කියලා තර්ක කරන්න යන්නේ. සුද්දෙක් කිව්ව ගමන් ඉහෙ තියාගෙන පිළිගන්නවා ජීවිතයේ යථාර්ථය. පිම්පව් සංසාර ගමන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් සංඝයා වහන්සේ නමක් කියපු ගමන් තර්ක කරනවා. ඕවා වෙන්න පුළුවන්ද? ඔය හාන්දුර මොනවද ඔය කියන්නේ කියලා. මොකද කරන්නේ ඉතින්? ඊට පස්සේ පින්වත් දරුවනේ මම ඔය අපායේ සුළු විස්තරයක් ඔය කිව්වේ. ඊළඟ මේ මොහොතේ ඉන්නවා. එතකොට ඔයාලා මිනිස්සු වෙලා ඉපදිච්ච එක කොයිතරම් වටිනවද කියලා බලන්න. ඒ මිනිස් ජීවිතේ නහගන්න එපා, නසාගන්න එපා කියලා කියන්නේ. ගුරුවරයාගේ කනට ගහලා, ගුරුතුමීගේ කනට ගහලා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළට යන්න පුළුවන් අද කාලේ. ඉස්කෝලේට උනත් බෝම්බයක් ගහලා උනත් ඔන්ලයින් ක්ලාස් වල ඉගෙන ගන්න පුළුවන්. නමුත් ගුණධර්ම එහෙම වෙඩින්නේ නැහැ. දැන් අපි කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු ටිකක් කියලා කියනවා. ඒතුරු පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම ඉගෙන ගත්ත අයනේ. ඉහළ අධ්‍යාපන ලැබපු අයනේ. අවසානයේ නිකන් හොරු වෙලා නැහැ. එහෙනම් ඉගෙනගෙන ඒකේ අවසානයේ කියන්නේ පංච දුෂ්චරිතෙන් හිබි මිනිස්සේ කදන එකද? ආනේකයි ගුරුතුමී මට විදුහල්පතිනිය මට කතා කරලා කිව්වේ ස්වාමීනි සමාජයට අපි පංච දුෂ්චරිතෙන් ජීවිතේ කෙලවර කරගන්න ළමයි ටිකක් නෙවෙයි දාන්න ඕනේ. ආයෙ හතර අපායට වැටෙන්නේ නැතුව මනුස්ස වර්ගයාට කරුණාව මෛත්‍රිය තියෙන පින්වන්ත දරුවෝ ටිකක් ඉස්කෝලෙන් එළියට දාන්න ඕනේ කිව්වා. මට ඒකට උදව් කරන්න කිව්වා, මට ධර්ම දේශනාවක් කළා දීලා. ඔයාලගේ විදුහල්පතිනි එහෙමයි මට කතා කළේ. ඒ නිසයි මම බාරගත්තේ. ඊට පස්සේ පින්වත් දරුවනේ තිරිසන් ලෝකේ උපදිනවා. තිරිසන් ලෝකේ සත්වයෙක් ඉපදුනාට පස්සේ ඒක මේ වගේ. ඔයාලා හිතන්න බලන්න, ගෙදරක ඉන්නවා චූටි බලු පැටියේ, චූටි බලල් පැටියේ. මේ චූටි ළමයි මේ දූල පුතාලා හරි ආසයි වුණ්ඩ. බදා ගන්නවා, පිටිපස්සෙන් දුවනවා, නාවනවා. එතකොට අපි ගොඩාක් ආස කරන්නේ, ගොඩාක් කැමති වෙන්නේ තිරිසන් ජීවිතයකට. කාටුම් බලලා සමහර අය කතා කරන කුරුල්ලෝ අතර ඉපදෙන්න ආසයි. මට පිට රටවල් වල ධර්ම දේශනා වලට ගියාට පස්සේ ඒ රටවල් වල ඉහළ ජොබ් කරන, ඉහළ රැකියාවල යෙදෙන මිනිස්සු මුණ ගැහිලා තියෙනවා. මං එක නෝන කෙනෙක්ගෙන් ඇහුවා, එයා තානාපති කාර්යාලයේ වැඩ කරන ඉහළ නිලධාරිනියක්. එතුමියකින් එතුමිය මට කිව්වා, මේ ස්වාමීන් වහන්සේ මම කැමති මැරුණට පස්සේ ඩොල්ෆින් කෙනෙක් වෙන්න කිව්වා. මාළුවෙක් වෙන්න ආසයි. ඒ යාළගේ ආස හිතෙන දේ, චූටි මාළු ටැංකියක චූටි මාළුවෙක් එහෙම යනකොට ආසයි. ඔයාලා දන්නේ ඒ මුළු මාළුවා මුළු ජීවිත කාලෙම ওই වතුර ඩිංගිත්තේ ඉන්න ඕන. ඒ සමහර මාළු බඩගින්නට අනිත් මාළුන්ගේ ජරාව කනවා. මාළුන්ට දිවක් නැහැ. සංසාරේ බොරු කීමේ විපාකයකට මාළුවෙක් වෙන්නේ. මාළුවෙක් වෙන්නේ මොන කර්ම විපාකයකටද පින්වත් දරුවනේ? බොරු කීමේ විපාකයකට. දිවක් නැහැ මාළුවාට. තුර මාළුවා කට නිසාමත් නැහිනවා. එතකොට ජීවිත කාලේ මෙහි ඉන්නවා. අපි දන්නවාද මේ මාළුවාට සමහර මාළු ඔක්සිජන් නැතුව පාවෙනවා. මුළු ජීවිතේම අර වතුර ඩිංගිත්තේ ඉඳපැයි. ඔයාලා කාමරයකට දාලා දොර වැහුවොත් මුළු ජීවිත කාලේම කොච්චර විඳවයිද? ගොම ගොඩක ඉන්න ගොම පණුවාට මුළු ජීවිතේම සහ සැප තියෙන්නේ ගොම ගොඩේ විතරයි. ඒක එළියට ගත්තට එයාට ජීවත් වෙන්න බෑ. ඒ සත්වයා පව්කාර නිසා. වතුර ගොඩේ ඉන්න මාළුවාට වතුර ටිකේ, ඒකගේ මුළු ජීවිතේ මේ වතුර ගොඩ මිසක් එළියට ගත්තොත් ඉන්න බෑ. ඒක හිපදුනේ කර්මානුරූපව නිසා. පෝසෙක් උනේ, බලලෙක් උනේ, බල්ලෙක් උනේ. බල්ලට ලෝකේ රසම කෑම මොකද්ද කියලා ඔයාලා අහලා තියෙනවද? බඩගින්නේ ඉන්න බ්‍රාහ්මණේකට රස මසවලු සහිත කෑමක සුවඳක් එනකොට අනේ කණ්ඩ ඇත්තම් කණ්ඩ ඇත්තම් කියලා හිතෙනවනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, අසූචි ගොඩක සුවඳ ආවොත් බල්ලට හිතෙනවා කියනවා ඒක කණ්ඩ ඇත්තම් කණ්ඩ ඇත්තම් කියලා. බුදුරජාණන් වහන්සේ බල්ලගේ හිත පේනවනේ. රස කෑමකට ආසයි වගේ තමයි බල්ලා ගොඩක්ම ආසා මිනිස්සුයෝ ජරා කරන දේවල් කන්න, චූටි ළමයි ජරා කරන දේවල් කන්න. නමුත් අපි ඒ මස් එක්ක බත් දුන්නා කියලා, එහෙම නැත්තම් කිරි බත් හදලා දුන්නා කියලා උන් අපි හිතුවට ඌ බඩගින්නට කනවා. නමුත් උන්ගේ ජීවිතේ රසවත්ම කෑම අසූචි. බල්ලෙක් වෙලා උපදින්නේ දිව පිනවන්න පව් කරපු අය. රසට කණ්ඩ පව් කරනවනේ. අන්න ඒ වගේ අය බල්ලන් අතර උපදින්නේ. ඉතින් ඔය වගේ තිරිසන් ලෝකෙට ආසාන් කරලා හෝ තිරිසන් වැඩ කරලා ඒ කර්මානුරූප උපදිනවා තිරිසන් ලෝකේ. අපි හිතමු පින්වත් දරුවනේ මොනවා හරි වැරද්දක් කරලා, වැරද්ද උන්නේ නැහැ වගේ ඉන්නවා මෙයා, හැංගිලා ඉන්නවා, වැරද්දක් කළේ නැහැ වගේ. ඔයාලා දැක්කලා නැද්ද යසට යන සත්තු පොඩ්ඩක් තට්ටු කරපුවම ගුලි වෙලා එහෙම ඉන්නවා පණ නැහැ වගේ? දැකලා නැද්ද අර පොඩි පොඩි අර හැකිලෙන හැකරැල්ල වගේ පොඩි සත්තු? මනුසු ලෝකේ වැරදි වැඩ කරලා කළේ නැහැ වගේ හැංගිලා ඉඳීමේ කර්මය. තමන් යමද්ද කළේ ඒකම විපාකෙට ආවා. චූටි ළමයි ලොකු ළමයි වැඩිහිටියයි කියලා නැහැ. කර්මය කර්මයම තමයි. ඇවිලෙන ගින්දර පොඩි ළමෙක් ඇල්ලුවත් පිච්චෙනවා, තරුණෙක් ඇල්ලුවත් පිච්චෙනවා, වැඩිහිටි කෙනෙක් ඇල්ලුවත් පිච්චෙනවා. එතකොට ඒක පිච්චෙනවා කියන එකට එයාගේ වයස බලපානවද? අන්න ඒ වගේ තමයි පාපේ කියන එකට එයාගේ වයස බලපාන්නේ. අනේ චූටි කාලේ ඉඳලම මේ පින්පව් ගැන අහලා ඔයාලගේ ජීවිතවල පව් නැති වෙනවා නම්, අකුසල් කරන්නේ නැත්තම්, හොඳ දේවල් නම් කරන්නේ ඔයාලා කොයි තරම් හොඳ අයද? ඔයාලට මැරෙනකොට කවදාවත් බය වෙන්න දෙයක් නැහැ. අපි කවුරුත් මැරෙනවා පින්වත් දරුවනේ. ඔයාලා කියන්නේ මීට අවුරුදු 100කට කලින් මේ ලෝකේ හිටපු අය දැන් ඉන්නවද? එහෙනම් තව අවුරුදු 100ක් ගිය තැන මේ හෝල් එකේ ඉන්න අපි එක්කෙනෙක්වත් ඉන්නවද? මේ පොඩි කාලෙට නෙමේ හැම දෙයක්ම. ඊළඟට දරුවනේ, ඔයාලා දැකලා තියෙනවද මේ එක වෙලාවක මෙයා ඔව් කියලා පස්සේ නෑ කියනවා. එක වෙලාවක කියලා පස්සේ වචනේ වෙනස් කරනවා. අපි කියනවා එයාට දිවවල් දෙකක් තියෙනවා කියලා. ඇයි ඔව් කිව්වේ එක දිවකින්, නෑ කිව්වේ එක දිවකින්? වචන දෙකක් තියෙන කෙනා මරුණට පස්සේ තිරිසන් ලෝකේ උපදිනවා. දිවවල් දෙකක් තියෙන සත්ව අතර, දිවවල් දෙකක් තියෙන සත්ව අතර උපදින්නේ මනුස්ස ලෝකේ හැරෙන හැරෙන පැත්තට කතා කරපු අය. දිවවල් දෙකක් තියෙන සත්තු කවුද? සර්පයෝ, නයි, ආය, තල ගෝයා, කබර ගෝයා. දිවවල් දෙකක් තියෙනවා. මෙහෙම කවුරු හරි දැක්ක ගමන් දිවල් දෙක දාන එළියට. දැක්කද මනුස්ස ලෝකේ හැරෙන හැරෙන පැත්තට අවස්ථාවාදීව කතා කරලා කර්මය සකස් වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේ වදාලා ওই විදිහට සත්තු වෙනවා. අසූචි කන, අසූචි වලින් සතුට වෙන සත්වය වෙනවා. කුණු කාණු වල උපදින කුණු සත්වය, කුණු ගොඩේම ඉපදිලා කුණු ගොඩේම මැරිලා යන සත්වය වෙනවා. අසූචි වල ඉපදිලා අසූචි ගොඩේ ජීවත් වෙලා අසූචි ගොඩේ මැරිලා යන සත්වය ඉන්නවා තිරිසන් ලෝකේ. දරුවනේ දැන් බලන්න මෙහෙම, ඔන්න ඔයාලා දැන් බණ අහනවා, මම බණ කියනවා. මේ වෙලාවෙම පන පිටින් කොයිතරම් මාළු දැල්වලට අල්ලනවද? දරුවනේ මේ ලෝකේ, මේ ලංකාවේ තියෙනවා, නමුත් පිටරටවල බහුලයි. පිටරටවල වල පාරයිනේ කඩවල් තියෙන්නේ මෙන්න මේ විදිහට, කෑම කඩවල්. මම දැකලා තියෙනවා, මම ගිහිල්ලා තියෙනවා. ඒ තමයි මාළුවෝ නම් ටැංකිවල ඉන්නවා මාළුවෝ. ඊට පස්සේ අර කෑම කන්න යන එක්කෙනා කියනවා අරකින් අන්න අරකින් මාළු දෙන්න මෙච්චර. ඊට පස්සේ දැලක් මෙහෙම වතුර ටැංකියට දාලා අරගෙන ඒක කිරනවා. ග්‍රෑම් 500යි, ග්‍රෑම් 500යිද කිලෝ එකයිද කියලා කිරලා, අපි කියමු චූටි මාළුවෝ නම් ග්‍රෑම් 500ට ගොඩ අහු වෙනවා ඒකේට. ඊට පස්සේ කියනවා ඕක දැන් හදලා දෙන්න කියලා. ඒ වෙලාවෙම අර වතුරෙන් මෙහෙම ගත්තනි, පොඩ්ඩක් මෙහෙම හොල්ලලා වතුරේ දාලා මේ නටන තෙල් චාන්චිට එහෙම දානවා. නම දැකලා තියෙනවා. ඉතින් මොකද කරන්නේ? දැන් මේ වෙලාවේ මේ තප්පරේ ඔයාලා ඔහොම ඉඳගෙන ඉන්නකොට මම බණ කියනකොට මේ වෙලාවෙත් පණ පිටින් සත්තු තැම්බෙනවා. මාළුව මෙහෙම අඬෙන් අල්ලගෙන මාළුවගේ භාගය තෙල් චාච්චේ නටවනවා. ඉතුරු භාගය අමුෙන් තියෙනවා. ඊට පස්සේ දීසියකට දාලා සෝස් ටිකක් දාලා තිනවා. අමු මස් කෑල්ලයි පිච්චිච්ච කෑල්ලයි කවලම් කරලා කනවා. මාළුව මෙහෙම දඟලනවා. සර්පයෝ ඉන්නවා ටැංකිවල. දාලා ගුඩු සර්පයෝ. ඒ සර්පේ කරන් ඔළුවයි වලිගේ කැපුවා, චූටි කෑලිවට දැම්ම, තෙල් ටිකට දැම්ම, විනාඩියක් තෙල් ටිකේ මෙහෙම කළා, සෝස් වල දාලා දුන්නා. මස් කෑලි මෙහෙම මෙහෙම වෙනවා. දැක්කද තිරිසන් ලෝකේ ඉපදුනොත් පණ පිටින් තෙල් චාච්චි වල බැදෙන්න වෙනවා. ඒකයි කියන්නේ අම්මලාට ගින්දරක් දෙන්න එපා, තාත්තලාට ගින්දරක් දෙන්න එපා, උගන්වන ගුරුවරයෙකුට ගින්දරක් දෙන්න එපා කියලා කියන්නේ ඒකයි. ඒ මිනිසුන්ට පිච්චෙන්න දෙන්න එපා. අපිට එනවා ගින්දර. ඔය වගේ ඊට පස්සේ එක ජීවිතයක් නෙමෙයි, සමහර වෙලාවට තිරිසන් ලෝකෙ ඉපදුනාට පස්සේ තව ආය ආයේ තිරිසන් අත් අතර උපදින්නේ. මම උදාහරණයක් කියන්නම්. එක කාන්තාවක් ගෙදරකට නෑදෑයෝ ඇවිල්ලා, ඒ නෑදෑයන්ට හොඳට කණ්ඩ දෙන්න ඕන කියලා ගෙදර ඉන්න එළුවෙක් අරගෙන ඇවිල්ලා එළුවගේ බෙල්ල කැපුවා, කපලා එළු මස් හදලා දුන්නා. ඒ මරපු කාන්තාව එදා ඉඳලා හිස ගැසුම් කන සත්වයන් අතර ඉපදුනා. අර එළුවගේ ලොම් ගාන අනුව, එළුවගේ ලොම් ගා එක සතයි මැරුවේ, එළුවගේ ලොම් ගාන අනුව එයාට මැරෙන්න ඕනා. සමහරට බල්ලෙක් වෙලාම උපදිනවා ජීවිත 5000ක් 10000ක් ලක්ෂ වාරයක්. පූසෙක් වෙලාම උපදිනවා ජීවිත 5000ක් ලක්ෂ වාරයක්. මනුස්ස ලෝකේ කලාතුරකින් පින්වත් දරුවනේ උපදින්නේ. ඔයාලා ඉගෙන ගන්න ටික කොහොමදත් ඔයාලා කරගෙන යනවා. නමුත් පොඩ්ඩක් මැරුණාට පස්සේ යන ලෝකෙ ගැන හිතන්න දරුවනේ. පින්පව් ගැන හිතන්න. ඒක අපි දැන් මෙහෙම වැරදුනාට පස්සේ අපි කිමු උසස් පෙළ ලියලා සාමාන්‍ය පෙළ ලියලා වැරදුනා අපිට රිසල්ට් එක අපි කැමති විදිහට ආවේ නැත්තම් නැවත පරීක්ෂා කරන්න යවන්න පුළුවන්. ප්‍රී කරෙක්ෂන් දාලා යවනවා. අපිට පුළුවන් ද ජීවිතේ වැරදුනාට පස්සේ ආපහු රී කරෙක්ෂන් කරන්න පුළුවන්ද? බෑ. අපිට ආයෙ කරන්න බෑ. විභාගයක් ෆේල් වුණොත් දෙවෙනි පාර කරන්න පුළුවන් තුන්වෙනි පාර කරන්න පුළුවන්. නමුත් ජීවිතේ වැරදිලා නිරයට ගියොත් තිරිසන් ලෝකෙට ගියොත් ආයෙ දෙවෙනි පාර ආයෙ එන්නම් කියලා කියකිද? බෑ. එකපාරෙන් මේක කරගන්න වෙනවා. හොඳ දේවල් යහපත් දේවල් දැම්ම කරන්න. පාපේ කියන එක දැම්ම දුරු කරන්න. පින්වත් දරුවනේ. ඔන්න ඔය විදිහට තිරිසන් ලෝකේ කුකුළු මේ වෙනකොට කොයි තරම් ඉස්සර නම් කුකුළු ඇරම් බෙල්ල කප කපාන ගියේ දැන් එහෙම නෙවෙයි. මේ වගේ ලොකු හෝල් එක කුකුළු දහස් ගණක් එකපාර දානවා. දාලා මැෂින් එකක් දානවා. ඒ මැෂින් එකේ මෙහෙම අඹරගෙන අඹරගෙන අඹරගෙන යනවා අර හෝල් එකේම ඉන්න කුකුළු ටික. කොහොමද සංසාරේ? ඊළඟට වටු කුරුල්ල චූටි පැටව හා පැටව මම මේ විදියට හා පැටව ඔහොම වෙලා ඉපදෙන්නේ ඇයි කියලා මේ ඒකේ කර්මය මොකද්ද කියලා කියන්නද? ඔයාලා කැමතිද චූටි හා පැටව උണ്ട ඔයාලා ආසයිද පව් කියලා හිතෙනවද? ඇත්තම කියන්න චූටි හා පැටි දැකෝ පව් කියලා හිතෙනවද? වඩා ගන්න ආස හිතෙනවද? ඔයාලා දන්නවද මේ හා පැටි එහෙම ඉපදුනේ ඇයි කියලා? පින්වත් දරුවනේ, මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් මෙන්න මෙහෙම පාපයක් කරනවා. ඒ තමයි පාපේ කරන්නේ කොහොමද? පව් කියලා කරනවා. අපි දැන් උදාහරණයක් කියමු. ඔන්න හොඳට පරිස්සමෙන් අම්මලා තාත්තලා ආදරෙන් හදන දුවෙක් ඉන්නවා. ඔන්න මෙයා අපි කියමුකෝ බාලිකාවට ආවා කියලා. ඔන්න බාලිකාවට ආවා. ඊට පස්සේ දැන් මෙයා ඔන්න 10 වසර 11 වසරට ගිහිල්ලා නැත්තම් ලොකු පන්තිවලට ගිහිල්ලා මෙයා කියනවා අනේ මට කොල්ලෙක් කියාලු වෙන්න ඕන කියලා. ඒතර අර අනිත් යාළුවා හිතනවා පව් අනේ මෙයා මම මෙයාට යාළු කරලා දෙන්න ඕන කියලා පව් කියලා බෝකර වැඩේ කරනවා. පව් කියලා හිතලා තරහද නෙවෙයි යා කරන්නේ. පව් කියලා දුක හිතිලා කරනවා. කරන වැඩි නරක වැඩක්. අන්න ඒ වගේ තිරිසන් ලෝකෙ ඉපදෙනවා. අර එයාට අර පාපේට කලින් හිතුණනේ පව් කියලා. අර තිරිසන් ලෝකෙ ඉපදුන තිරිසන් සතාට අනිත් අයට පව් කියලා හිතෙනවා එතකොට. නමුත් එයා තිරිසන් සතෙක් වෙලා. පැහැදිලිද? පව් කියලා හිතලා පව් වැඩ කිරීම. ඒක නිරේ නිරිසතාට ආයි කවුරුවක් පව් කියලා හිතන්නේ. තිරිසන් ලෝකේ ආපුවම තමයි ඒක එන්නේ. සමහර වෙලාවට තමන් එක හිතවත් වෙලා ඉන්න, යාළු වෙලා ඉන්න කෙනෙක් මොන හරි යෝජනාවක් කළාට පස්සේ අර ආන්දරය නිසා, එයාට තියෙන කැමැත්ත නිසා පව් කියලා හිතලා වැරදි දෙයක් කරනවා. පව් කියලා හිතලා වැරදි වැඩ කිරීමේ විපාක තමයි කරුණාවක් වගේ දෙයක් මුලට ඇවිල්ලා පවපේ කිරීමේ විපාක තමයි. එයා ඉපදෙන ලෝකේ අනිත් අයට පව් කියලා හිතෙනවා. හැබැයි බේරගන්න බෑ. ඔයාලා දන්නවද ලංකාවේම දවසට හා පැටවුම දහස් ගණන් මරනවා. හා පැටවු දහස් ගණන්. හා මස්කන්ද. අර පව් කියලා හිතුණාට වැඩක් නෑ. අපි කියමු ගෙදර ඉපදෙනවා බලු පෙටියේ ලස්සනයි දැක්ක ගමන් ආස හිතෙනවා, පව් කියලා හිතෙනවා. හිතුණාට ඒ බලු පැටිය කොයි හරි ජරාවක් දැක්කොත් ඒක කනවා. ගෙදරම ජරා කරනවා. ඒ බලු පැටිය ගැංගේ මැක්කෝ බෝ වෙනවා. සමහරට ඒ බලු පැටියට කුෂ්ඨ හැදෙනවා. ඒ දුක් කන්දරාවම එයා භුක්ති විඳින්න ඕන. නමුත් තවත් කෙනෙකුට පව් කියලා හිතෙන්න පුළුවන්. නමුත් තවත් කෙනෙක් පව් කියලා හිතුවට වැඩක් තියනවද? එයා කර්ම විපාක විඳිනවනේ. ඒ නිසා ඔයාලගේ ජීවිතේ ඔයාලා තීරණ ගන්නකොට දුවේ පුතේ ඔයාලා තීරණ ගන්නකොට පව් කියලා හිතුන පමණින් තීරණ ගන්න එපා. අනේ පව් කියලා හිතුන පමණින් තීරණ ගන්න එපා. දැන් හොඳම ගුණවත්ම ගොඩක්ම පින්තියන හොඳම කොල්ලෙක් හිටිය කොල්ලො සෙට් එකක. හොඳම කොල්ලේ පින්වන්තම කොල්ලෙක් කවදාව සතෙක් මරන්නේ කාගෙවත් දේවල් හොරකම් කරලා නැහැ. ඊට පස්සේ නරක වැඩ කරලා නැහැ. බොරුවක් කියලා නැහැ. සුරාව ඇරන්නේ නැහැ. කවදාවත් ඒක කරලා නැහැ ළමයා. ගොඩාක් පින් කළා තියෙනවා යා. මේ කොල්ලෝ ටික නාන්න ගිය දවසක්. නාන්න ගියට පස්සේ කොල්ලෝ ටික ඔක්කොම පැන්නා. දැන් ගඟට මේ ගඟේ තිබ්බ ලොකු වතුර වලකට. අරයා පැන්නේ නැහැ. දැන් කොල්ලෝ ටික මේ දැන් දිය කෙලි කලමින් ඉනා වෙවි මොන්නානවා. අරයට ටිකක් එකපාරම හිතුණා මේ විහිළුවක් කරන්න ඕන කියලා. අර හිමි තරුණ නාන අතරේ වේදි ටික ගුලි කළා ගුලි කළා ගුලි කළා පඳුරක හැංගුවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ දැන් මෙයා අර කට්ටිය ගොඩට එනකොට මෙයා වතුරට පැන්නා. ඒකල මෙයා දැන් නානවා. නාලා දැන් ඇලි ඈතට ගියා. දැන් මේ පැත්තේ ගොඩට ආපු කට්ටිය හොයනවා ඇඳුම් හොයනවා හොයනවා නෑ. කොල්ලු ටික හොඳටම බය වුණා. දැන් ලැජ්ජ හිතුණා ගොඩා. ඊට පස්සේ මෙයාලා ගොඩාක් අපහසුතාවයට පත් වුණා. අරය පැය ගානක් ඉඳලා ආවා නා. ඊට පස්සේ ඇහුවා මේ අපේ ඇඳුන්නේ නැහැනේ කියලා. ඉතින් මෙයා හිනා වෙවි අර පඳුරෙන් ඇරන් දුන්නා. ඉතින් අර යාළුව කිව්වා ඇයි ඔහොඹ ඔහොම කළේ අපි කොට කොච්චර බය වුණාද කියලා. අර මිනිස්සයා මැරිලා දෙවියන් අතර ඉපදුනා. ඔයාලා කියන්නේ ඒ දෙවියන්ට අදටත් ඇඳුන්නේ නැහැ. කරපු කර්මයේ දෙවියන් අතර ඉඳලත් විපාකෙට ආවා. විහිළුවට ඇඳුමක් හංගලා. දැන් ඕවා කියනකොට අපිට කොච්චර අපි කරන විහිළු. දැන් අපි හිතන්නේ අපිට ඒවා අපි විහිළුවනේ කරන්නේ. අපිට ඒව ගානක් නැහැ කියලානේ අපි හිතන්නේ. ඒ වුණාට කොච්චර කර්මයක්ද නේ. විහිළුවටවත් පව් වැඩක් නම් කරන්න එපා. අනිත් අය අපහසුතාවයට පත් වෙන දෙයක් කරන්න එපා. පීඩාවට පත් වෙන දෙයක් කරන්න එපා. මිනිස්සුගේ හිත ඉක්මනට පීඩාවට පත් වෙනවා. දුකට පත් වෙනවා. සමාජයට හිත ගැස්සෙන එක සමාජයට පොතක් බලාගෙන යද්දී තමයි තමන්ගේ දෙයක් නැති වෙලා කියලා බය ආවේ. හිත එතනින් ගැස්සුණාට පස්සේ යාට මතක හිටින්න නැතුව යනවා. ඒතුට අරයට මතක හිටින්න බැරි වෙන්න එයාව අපහසුතාවයට ලක් වුණා අරයා විහිළුවට කරපු වැඩෙන්. සමහරවිට මැසේජ් එකක් ගහනවා. හොයාගන්න බැරි විදිහට මේ යාළුවෝ හොර මැසේජ් ගහනවා. ඒතුට අර ෆෝන් එකට මැසේජ් එක ආවට පස්සේ අරයා බලලා එයා වෙන ලෝකෙක. පස්සේ බලනකොට යාළුවෙක් තමයි මේ මෙයාව බයිට් කරලා තියෙන්නේ. අනිත් අය බයිට් කිරීම පුදුම පාපයක්. ඒතකොට තමන් අන් අයට බයිට් වෙනවා. විහිළුවට ලක් වෙන චරිතයක් විදිහට උපදිනවා. කෙලික් කවටකම් කරන අපි දැක්කට පස්සේ අනිත් අය හිනා වෙන ඒ වගේ කර්ම ජීවිත ලැබෙනවා අපි ඒ විදිහට පාපය කළොත්. මේ සංසාරයේ හැදිලා තියෙන එහෙම කලින් කරපු කර්ම විපාක දිදී නැවත නැවත කර්ම සංසාරෙට හැදෙන විදිහට තමයි සංසාරය හැදිලා තියෙන්නේ. දැන් මේවයි මේ බණවලට කියලා දෙන්නේ. මේක ඔයාලගේ සිලබස් එකට ඇතුල් කළා නැහැ. ඉංග්‍රීසි, සිංහල, බුද්ධාගම, සෞඛ්‍ය, ගණිතය ඔයාලගේ තියෙන විෂයන් ධාරාවට පිම්පව් සහ සසර ගමන ගැන විෂයමාලාව දාලා නැහැ. නමුත් ඇත්තටම සසර හැදෙන්නේ මෙහෙම. වයසක් බලන්නේ. දැන් අපි මේ බණ අහන වෙලාවේ ඔබ මම බණ කියන වෙලාවේ මේ වෙලාවේ විඳවනව දරුවනේ. ඔන්න තිරිසන් ලෝකෙ ගැන පොඩි දෙයක් ඔය කිව්වා. චූටි කුරුල්ලෝ දැක්කට පස්සේ පව් කියලා හිතුනොත් ආදරේ හිතුනොත් ඒ වෙලාවට ඔයා තප්පරේට ඔයාලා හිතන්න මේ සත්වයා කරපු පාපේ කළා තියෙන්නේ පව් කියලා හිතලා තමයි පාපේ කළා තියෙන්නේ. දැන් අපි මෙන්න මේ වගේ එකක්. ඔන්න ගෙම්බික් මේ ගැරන්ඩියේ ගෙම්බික් අල්ලගෙන ඉන්නවා. දැන් අපිට ගෙම්බට පව් කියලා හිතෙනවා නේ. ගෙම්බ පව් කියලා හිතෙනවානේ. ඉතින් ගැරන්ඩියත් පව් නේ. ඒතර ගෙම්බ බේරගන්න පොල්ලකින් ගැහුව කාටද? ගැරඬියාට. ගෙම්බ පැනලා ගියා, මැරුණා කවුද? ගැරඬියා. අපි පව් කියලා නේද එක කළේ? අනේ පව් කියලා නේ කළේ. දැක්කද? ඒ කියන්නේ මෙහෙමයි, අපි යමකට අත ගහන්න ඕන, දෙන්නම වෙර ගන්න පුළුවන් නම්. පැහැදිලි නේද? දෙන්නම වෙර ගන්න පුළුවන් නම් අත ගහන්න ඕන, නැත්තම් අත ගහන්න හොඳ නැහැ. ඇයි? අපි ගෙම්බත් සතේ, ගැරඬියත් සතේ. ගෙම්බත් පව්, ගැරඬියත් පව්. නමුත් ගෙම්බ බේර ගන්න ගැරඬිය අමරුවා. එක පුතෙක් චූටි බලු පෙටියක් හදලා, සයි බලු පෙටියට කාලයක් යනකොට මැක්කෝ හැදිලා. ඊට පස්සේ මෙයා මැක්කන් මැක්කෝ ටික අයින් කරනවා, අයින් කරනවා, යන්නේම නැහැ. ඊට පස්සේ අර මේ බලු පෙටිය ගැඟට කළු තෙල් දාලා යා මිලන්දාරි කරන වැඩ කොල්ලන්ගේ මොලේ. දැන් කාල සුදුපාට බලු පෙටියට කළු තෙල් දැම්මා. දැන් කාට තරහටද මේක කරන්නේ? මැක්කට. ඊට පස්සේ අර දැන් මැක්කෝ දිලිසෙනවා, අර ඇඟේ උඩින් යනවා. දැන් හිටපිය තොට කියලා එක මැක්කෙක් හරි මම පූච්චනවා කියලා මේ අර කළු තෙල් දාලා තිබ්බ මේ බලු පැටිය ගැඟට ගිනි පූරක් අරන් තිබ්බා. එහෙම මැක්කා පූච්චන්න. දැන් බලු පැටිය පව් කියලා නේද කළේ? අවසානේ බලු පැටිය ගිනි ගත්තා. දැක්කද? කර්ම වල හැටි. පව් කරගන්න ගොඩක්ම ලීසිම හොඳම සුදුසුකම තමයි මෝඩකම. මොකද පව් කරගන්න හොඳම සුදුසුකම? මෝඩකම. තමන් පව් කරන වැඩි නම් මෝඩකම වැඩි. එක තාත්තා කෙනෙකුට පුතෙක් ගොඩාක් ආදරෙන් හිටියා. තාත්තා නිදාගෙන ඉන්නකොට තාත්තගෙන් අලලි ලොකු මේ මොකෙද්ද මඳුරෙක් වහලා හොඳටම තරහා ගියා. අපි තාත්තගේ ඔළුවේ මඳුරෙක් වහලා තෝ දෙකට පලනවා කියලා පොරව අරන් ඇවිල්ලා ගැහුවා. ඇත්තටම ඉස්සර ජාත කතාව. මිනිසුන්ට එහෙම හිතෙනවා. මිනිසුන්ට එහෙම හිතෙනවා. ඒ කියන්නේ අපි සමහර වෙලාවට ආවේගයට ආවට පස්සේ අපි ඊළඟට කරන දේ හොයාගන්න බෑ. ආච්චි කෙනෙක් මේ පොල් ගෙඩියක් බිඳලා එළියට ගිය අතරේ පූස් පැටියෙක් පොල් බෑයක් අරන් ගියා. දැන් පාන්දර දානෙට මේ. දැන් පූතා කොහේ ගියත් දන්නේ අන පොල් කෑල්ල අරන් යනවා. තරහට ආච්චි කරපු වැඩි ඉතුරු පොල් කෑල්ලෙන් ගැහුවා. දැන් මොකද? පොල් කෑලි දෙකම නෑ. ඒ වගේ සමහර අය පව් කරනවා තියෙන ගුණධර්මෙත් නහගෙන. පව් කියලා හිතලා පව් කළොත් එයා නිරේ යනවා. තිරිසන් ලෝකේ ආවට පස්සේ තිරිසන් සතුන් අතර උපදිනවා. අනිත් අයට පව් කියලා හිතෙනවා. හිතුණට වැඩක් නැහැ ඉතින්. සමහරට එහෙම හිතුණොත් එයා කරන්නේ, අපි කියමු චූටි කුරුල්ලෙක් පව් කියලා හිතලා අරන් ඇවිල්ලා කූඩුවක තියාගන්නවා. දැන් මොකද වුනේ? තවත් විඳවනවද නැද්ද? කුරුල්ලට නිදහසේ සැරිසල්ලා ඉන්න තිබ අවස්ථාව අයිමි වුණානේ. දරුවනේ ගෙවල් වල හදන්න එපා චූටි චූටි සත්තුය කූඩු වල දාලා. උන්ගේ ලෝකේක නෙවෙයි. මම මේ කියන්නේ පරිසරයේ ඉන්න සත්තු. කූඩු වල හදන්නම සත්තු ඉන්නවා. උන් එළියට දැම්මොත් ජීවත් වෙන්න බෑ. එහෙමනේ අපි කියමු ගිරවේ කියලා. ගිරවගේ ලෝකේ පියා සරලා යන එක. එයා කූඩුවක හැදුවොත් එහෙම අපි අර නිදහස යාගේ සීමා කළා වෙනවා. පව් කියලා හිතලා කරන්නේ. නමුත් එනවා. පින්වත් දරුවනේ, ඊළඟට මේ සත්වයා මිනිසයන් අතර එන්නේ නැතුව ආයෙත් යන ලෝකයක් තියෙනවා. ඒ තමයි ප්‍රේත ලෝකය. ප්‍රේත ලෝකේ ඉපදුනාට පස්සේ ගොඩාක් ප්‍රේතයන් අතර උපදින්නේ දන් දෙන්නේ නැති අය, සිල් රකින්නේ නැති අය. ඒ අය ඒ ලෝකෙට ගියාට පස්සේ කෑම බීම නැහැ. ඒ අයට බඩගින්න පිපාසය දැනෙනව අවුරුදු දහස් ගානක බඩගින්න පිපාසයක් විදිහට. ඒ නිසා කවුරු හරි කෙල ගැහුවොත් අර කෙල ටික ලෙව කන්න පුදුම විදිහට පෙරේතයෝ පොර කනවා. එක පෙරේතේ කටදාල දිවදානකොට අනිත් පෙරේතේ ඇදලා දානවා. අනිත් පෙරේතේ ඒ කෙල ටිකට මේව කරනවා. අපිට දැන් කෙල ටිකක් මේ දැම්මට පස්සේ ඒ කෙල ටිකට පෙරේතයෝ මේ මේ මේ පොරකනවා පේන්නේ නැහැනි. නමුත් මෙහෙම එකක් තියෙනවා දරුවනේ. ඔන්න දැන් අපි උදාහරණයක් හිතන්න, ළමෙක් ෆෝන් එකකින් ෆොටෝ එකක් ගහනවා. ඊට පස්සේ ඔන්න ෆොටෝ එක දැන් කැමරා එකකින් ගැහුවට පස්සේ මේක ගැලරියට යනවා. මෙයා මොකද කරන්නේ? ගැලරියෙන් ඒ ෆොටෝ එක අරගෙන එඩිට් කරනවා. දැන් ෆොටෝ එක අපි ගහපු තැනින් අරගෙන එඩිට් කරනවා. එඩිට් කළාට අර ඉස්සෙල්ලාම ගහපු ෆොටෝ එක තවම තියෙනවද නැද්ද? අන්න ඒ වගේ තමයි අපි මෙහෙම කෙල ගැහුවට පස්සේ අර පෙරේතුවේ අර කෙල ටිකට පොර කනවා. අපිට අර ගහපු කෙල ටික ඒ විදිහටම තියෙනවා පේනවා. අර පෙරේතුවේ එක ගන්නවා. ඊට පස්සේ වෙන්නේ අපි කියමු බැරි වෙලාවත් එක පෙරේතෙන් මේක කෑවා කියලා. කනකොට ඒ පෙරේතයන්ගේ බඩ ඇතුලේ තියෙන එක අනිත් පෙරේතයන්ට පේනවා. ඉතුට අර වටේ පිටේ ඉන්න පෙරේතුව ඇවිල්ලා මේක බිමට තල්ලු කරලා දාලා නියපොතු දිගයි. ඒ දිග නියපොතු වලින් මෙයාගේ බඩ පලනවා. පලලා අර සෙම ටික එයා කනවා. එයාගේ බඩට ගිය සෙම ටික පේනවා අනිත් පෙරේතයන්ට. ඉතුට ඒ පෙරේතය මොකද කරන්නේ? මෙයාව පෙරලා ගන්නවා. දැක්කද දරුවනේ? දන් නොදී මේ විපාක. ලෝභ නැතුව කෙල ගැහුවා, ලෝභ නැතුව වැසිකිලි ගියා, ලෝභ නැතුව මලමුත්‍රා කළා, ඇඟට දාඩියාවට පස්සේ ලෝභ නැතුව මෙහෙම අයින් කළා දානවා. ලෝභ නැතුව යමක් දයින් කළේ ප්‍රේතයන් අතර ඉපදුනාට පස්සේ ඒව තමයි හම්බ වෙන්නේ. කෑම ටිකක් දෙන්න ලෝභයි, ඇඳුමක් දෙන්න ලෝභයි, සපත්තු දෙක දෙන්න ලෝභයි, නෝට්බුක් එක දෙන්න ලෝභයි. යමකටද ලෝභ වුනේ? ලෝභ වෙච්ච දෙයක් ලැබෙන්නේ නැහැ. සංසාරේ හැටි බලන්න. ප්‍රේතයන් අතර ඉපදුනාට පස්සේ ඊට පස්සේ තමන්ගේ ඥාතීන් තමන් හම්බ කරපු දේවල් ගෙදර ඉඩකඩම් වලින් එයාලා හොඳට ඉන්නවා පේනවා. අර අවත්‍ය අයිනක ප්‍රේතෙක් වෙලා ඇඳුමක් නැහැ. ගස් යටට ගියහට පස්සේ අවු රශ්මිය තියෙනවා. සමහර ප්‍රේතය උපදින දරුවනේ ගල් වලට ඇලිලා. විශාල අපගේම සීගිරිය වගේ ගලට ඇඟින් පල්ලෙහා ඇලිලා ඔළුව විතරක් උඩ තියෙනවා. මේ දැන් අපි බන කියන වෙලාවේ ඔයාලා ඔහුම ඉඳගෙන ඉන්න වෙලාවේ ඔයාලට ওই කකුල රිදෙන එක මේ ඉඳගෙන ඉන්නකොට කොන්ද රිදෙන එක පොඩි දෙයක්. අරය අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණක් අර ගලට ඇලිලා. ලේසි නෑ. සතර අපාය නම් යන විදිහට පව කරගන්න නම් එපා. පින්වත් දරුවනේ, ඔන්න ඔය වගේ තව දෙනවා අසුරනිකාය කියලා. අපි කිව්ව කාලකංජික අසුරනිකාය කියලා ලෝකයක් තියෙනවා. ඇඟ තියෙනවා මේ බිබිල බිබිලේ මේ ඌව පළාත තරම් ඇඟක් හැදෙනවා. ඔළුව චූටි ලබු ගෙඩියක් වගේ. ඇඟ ඌව පළාත තරම් ලොකුයි. ඔළුව ලබු ගෙඩියක් වගේ. එතකොට අර ඌව පළාත තරම් විශාල ඇඟක් ලබු ගෙඩියක් තරම් ඔළුවකින් ඔය ඔළුවේ ඉදිකට්ටක් තරම් කට තියෙනවා. දැන් වතුර බොන්නේ කොහමද? දැන් කන්නේ කොහමද? මැරෙන්නේ නැහැ ලේසියෙන්. ওই പ്രേත භූතයෝ සමා දැන් මැරිලා പ്രേතෙක් ආවට පස්සේ මේ අම්මා මේ කට්ටිය කියලා බලන්නේ නැහැ. බෝතලයකට ගන්නවා. අරන් මොහොතට දානවා. මොහොත ඇත්තේ ඇතුලේ අවුරුදු ගාණක් අර බෝතලේ ඉන්නවා. දැන් අපි මිනිස්සෙක් නම් දවස් 7ක් කන්න නැති වුණොත් විනාඩි 5ක් උසුම ගන්න බැරි වුණොත් මැරෙනවනේ. പ്രേතයෝ මැරෙන්නේ නැහැ. කොහොමද වෙච්ච වැඩි? අර අවුරුදු දහස් ගානකින් අර බෝතලේ කැලිලා හරි උඩට එනකොට අර ඥාතින් නැහැ. අර ගෙවල් දොරවල් වල බිම සමතලා කරලා බිල්ඩින් හදලා කෑ ගගහා ඇවිදින ඔය දාටේ ප්‍රේතයා. බලන්න ඔයාලා වුණත් ඔයාලගේ ආච්චිට දැන් ගොඩාක් ආදරේ. ආංජි මැරිලා ළඟට આવොත් තමන්ගේ අම්මා තාත්තවත් මැරිලා ළඟට එනවට කැමති නැහැ. ප්‍රේතයෝ වෙන පව් වැඩ නම් කරන්න එපා. ඒ ප්‍රේතයෝ වෙන ලෝකේ යන්න නැතුව ජීවත් වෙන්න නම් තියෙන්නේ ප්‍රේත වැඩ නොකර ඉන්න එක. දන් දෙන එක, පන්සිල් රකින එක, තෙරුවන් සරණ යන එක. ඊළඟට පින්වත් දරුවනේ, ඔන්න දැන් කාලේ ගෙවිගෙන යනවා. තව චුට්ට වෙලාවයි තියෙන්නේ ඔයාලත් එක්ක කතා කරන්න. එහෙනම් ඉතුරු ටිකත් අහගන්න. ඔන්න ඔහොම ඔය සතර අපායකට වැටෙන්නේ නැතුව කලාතුරකින් අම්මා කෙනෙක්ගේ බඩට එනවා. කලාතුරකින් එන්නේ කන කැස් බෑවා වියසුදුරෙන් අහස බලනවා වගේ අම්මගේ බඩට එනවා කලාතුරකින්. එනකොට ඒ අම්මා කැමති වුණ නැත්තම්, ඒ දරුවා හදන්න තාත්තා කැමති වුණ නැත්තම්, ඒ අම්මලා කිව්වොත් බඩේ ඉන්න දරුවා මරන්න ඕන, ගබ්සා කරන්න ඕන කියලා, මගේ අම්මෝ අවුරුදු කෝටි ගණන් නිරේ ඉඳලා අම්මා කෙනෙක්ගේ බඩට ආව විතරයි එවුන් කැමති නැහැ දරුවා ජීවත් කරවන්න. එතකොට අර චූටි දරුසිඟිත්තා ඉස්සෙල්ලාම දුවේ පුතේ ඉස්සෙල්ලාම අම්මා කෙනෙක්ගේ බඩේ දරුවේ කටගන්නේ කලලයක් තෙල් බින්දුවක් තරම්. ඉස්සෙල්ලාම තෙල් බින්දුවක් තරම්. ඔයත් මම අපි අම්මගේ බඩේ ඉස්සෙල්ලාම ඉපදුනේ අපේ ශරීරයේ තෙල් බින්දුවක් තරම්. දින සති ගෙවිගෙන යනකොට අර තෙල් බින්දුව චූට්ටක් ලොකු වෙලා ඒකේ බිබිලි පහක් හට ගන්නවා. ඒ බිබිලි පහෙන් එක බිබිලකින් ඔළුව හට ගන්නවා. අනිත් හතරෙන් අත් දෙකයි කකුල් දෙකයි හට ගන්නවා. හරිද? ඊට පස්සේ දැන් මාස 6ක් විතර යනකොට චූටි බබා සම්පූර්ණයෙන් මේ අතපයත් එක්කම හැදිලා මේ අතට ගන්න පුළුවන්. මෙහෙම චූටි ඔක්කොම තියෙනවා, ඇස් සිටන් තියෙනවා. අර කවුරු හරි මේ දරුවා මරන්න ඕන කිව්වොත් එහෙම කරන්නේ. මේ මස් ටික ගින්දරකට දාලා පුච්චනවා වගේ දිය වෙන බෙහෙත් දානවා. කොච්චර පාපයක් දර අර චූටි දරුවා මොනවද දන්නේ තුන් විඳවන විඳවිල්ල. එහෙම නැත්තම් චූටි අඬු දාලා එයාගේ බඩට චූටි අඬු දාලා අර බබා මෙහෙම කෑලි කඩලා කඩලා ගන්නවා. මෙහෙම කඩලා කඩලා අත් කෑලි එනවා, කකුල් කෑලි එනවා. සමහර දොස්තරලා සල්ලි ගන්න ආසාවේ ඩිස්පෙන්සරි වල පිටිපස්සේ වෙනම ওই වගේ දරුව මරණ තැන් හදාගෙන තියෙනවා. එක නෝනා කෙනෙක් ඇවිල්ලා කියලා තියෙනවා මේ ඒ නෝනා දැන් පිච්චෙනවලු. එයා කරන්නේ ඒ වගේ තැනක නර්සින් වැඩක් කරනවා කිව්වේ දැන් නම් මේ අවුරුදු 10කට විතර කලින් එක. ඒ දරුව කෑලි කෑලි අරගෙන බ්ලෙන්ඩර් කරලා කුණු කානුවට දාලා වතුර දානවා. මේ වගේ දේවල් කරන අයට ආයෙ මනුස්ස උප්පත්තියක් හම්බ වෙයිද? අර කරන කෙනාට කොච්චර පාපයක්ද, අර දරුවත් කොච්චර කර්මයක් විඳවනවද? තරුණ ඉලන්දාරියෙක් පිටරට ඉඳලා ආපු මල් ළඟට ඇවිල්ලා කතා කරනවා උල්පතකින් වගේ ඇඟෙන් දාඩිය වැටෙනවා. හාමුදුරනේ මම AC කාමරයක ඉන්නේ AC 16ට දාගෙන ඒන් මේ වගේ දාඩිය වැටෙනවා, මං කරපු පාපයක් මතක් වෙනවා. මං අහුව මොකද්ද කියලා. එයා පිටරට ඉදින් ගෘහ සේවිකාවන් විදිහට ওই අරාබි රටවලට යන පැත්තක ඉඳලා තියෙන්නේ. තාත්තලා නැති දරුවෝ හදාගෙන ගෑනු එනවලු එයා ළඟට දරුවෝ මරා ගන්න. අර දරු කලලේ පිච්චෙන බෙහෙතක් දාලා කරලක් ඇඟට ඇතුල් කරලා උණු වතුර බෝතල් වලින් බඩ මෙහෙම තලනවලු පැයක් විතර. කොහොමද පාපේ? මනුස්ස ජීවිතේම ඇඟ පිච්චෙනවා දැන් ඒ මනුස්සයාගේ. එක දරුවෙක් හරි ගබ්සා කළොත් එහෙම බඩේ තමන් නිරේ උපදිලා තිරිසන් ලෝකෙ ඉපදිලා പ്രേත ලෝකෙ ඉපදිලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ අම්මා කෙනෙක්ගේ බඩේ අඩුම තරමේ ජීවිත 5000ක්වත් තමන් මැරෙනවා එහෙම. ඊළඟට තව අනිත් අයට දාව තමන් ගබ්සා වෙනවා. ඒ වගේම දරුවෝ නැතුව ඉපදෙනවා. ඒ වගේ ගොඩාක් කර්ම භුක්ති විඳින්න වෙනවා. එක පාපයක් කළොත් වචනකින් හරි සපෝට් එකක් දුන්නොත්. ඒකයි තරුණ දූලට කියන්නේ කසාද බඳින කල් චරිතය රැකගෙන හිටපල්ලා පව් වැඩ කරන්න එපා. එක පාපයකට අත ගැහුවොත් තව පාප ලක්ෂයක්වත් කරන්න වෙනවා කියලා. කවදාවත් නරක දෙයක් නම් කරන්න හොඳ නෑ. පාපේ එනවා තමන්ගේ පිටිපස්සේ. මේ දරුවන් ඉපදෙන්න කලින් ගබ්සා කරනවා කියන එක මනුස්ස ලෝකෙම තියෙන එකක්. තිරිසන් සත්තු ඕවා කරන්නේ නැහැ. තිරිසන්වත් කරන්නේ නැති දේවල් ඒවා. ඒ නිසා පාපය කියන එක ඒ වගේ එකක්. ඉතින් පින්වත් දරුවනේ මේ වගේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබලා තමයි මේ ඉගෙන ගන්නේ, රස්සාවල් කරන්නේ, ගෙවල් දොරවල් හදාගන්නේ. ඔයාලා හිතන්න එපා මේ ඉගෙන ගන්න එක, මේ රස්සාවල් කරන එක පළවෙනි වතාවට කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, දුවෙක් නොවිච්ච කෙනෙක්, පුතෙක් නොවිච්ච කෙනෙක් හොයාගන්න බෑ කියලා. සංසාරේ කොච්චර දරුවෝ හදලා තියෙනවද? අම්මා නොවිච්ච කෙනෙක්, තාත්තා නොවිච්ච කෙනෙක් හොයාගන්න නෑ කියලා. සංසාරේ කොච්චර අපි ඉපදිලා තියෙනවද? ඌර වෙලා බෙල්ල කැපිලා ගලා ගිය ලෙහි සතර මහා සාගරයේ ජලයට වැඩි කිව්වා, මොහොඳේ වතුරට වැඩි ලේ එකතු වුණා නම් අපි කුකුල්ල වෙලා කොච්චර ඉපදිලා තියෙනවද? එළුව වෙලා ගලා ගිය ලේ සතර මහා සාගරයේ ජලයට වැඩි කොච්චර එළුව වෙලා ඉපදුණාද? චුට්ටක් කල්පනා කරලා බලන්න, මේ අපි පළවෙනි වතාවට නෙවෙයි ගයක් හදන්නේ. මේ පොළොවේ අපි ඔළුව තියපු නැති, ඉඳගත්තේ නැති තැනක් පොළොවේ නැහැ. බුදුරජාන් වහන්සේ කුසිනාරාවේ පිරිනුවම් පෑවා නේද? පිරිනුවම් පාන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා, ආනන්ද මම මේ ඉරියව්වේම මේ විදිහටම මෙතනම මේ කලුරිය කළා තියෙනවා 6 වතාවක්. මේ 7 වෙනි වතාව කීවා. බුදු කෙනෙක් 8 වෙනි තැනක කලුරිය කරන්නේ, පිරිනුවම් පාන්නේ. ඒ නිසා තමයි කුසිනාරාවටම ගියේ. එතන විතරයි තිබ්බේ 7 වෙනි වතාවට. අනිත් හැම තැනකම 1000 වතාව මැරිලා තියෙනවා. ඒකට අපි කොච්චර ගෙවල් දොරවල් හදාගෙන තියෙනවද? විශාල නුග ගහක් තිබ්බා. එක බමුණෙකුට හිතුණා, කවදාවත් කවුරුවත් මැරිච්ච නැති තැනක මගේ මිනිය වලෙලාන්න ඕන කියලා. මිනිස්සු සිය ගානක් දාලා අර ගහ වටේ හාරලා ගහ ගලවන්න හැදුවා. එතන මිනිය වලෙලාන්න යාගේ මැරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් වැඩියා. පින්වත් බ්‍රාහ්මණි, මොකද මේ කරන්නේ? කවුරුත් මැරිච්ච නැති තැනක මගේ මිනිය වලෙලාන්න හදන්නේ. ඔබගේ නම මොකද්ද? ජානුශ්‍රෝණි. පින්වත් බ්‍රාහ්මණේ, මම ඔබගේ ජීවිතේ ආපස්සට දැන් දිවසින් බලනවා. ජානුශ්‍රෝණි කියන නමින්ම 14,000 වතාවක් මෙතන වලේ දාලා තියෙනවා. ඒ නමින් විතරක්, වෙන නමවල් නැතුව. මේ ඉඳගෙන ඉන්න තැන මං කී ගමනක් සංසාරේ, මෙතන මං මැරුණාද? ඔයාලා පින්වන්තයි, සංසාරේ ඔයාලා මැරිච්ච තැන් වල ඉඳගෙන ඔයාලා දැන් බණ අහනවා. මිනිස්සු මැරිච්ච තැන් මගේ මගේ කියලා ඉමවල් ගහගෙන ඒවට නඩු කියනවා. අපි මැරිච්ච නැති තැනක් නැහැ, නිදාගත්ත නැති තැනක් නැහැ, ඔළුව තියපු නැති තැනක් නැහැ, අහසේ පියාසර කරපු නැති තැනක් නැහැ. කොච්චර කුරුල්ල වෙලා ඉපදිලා ඇතිද? අපි මේ අලුතෙන් අලුතෙන් අලුතෙන් කියලා ඉහළටම ඉගෙන ගත්තත් ආයෙ මැරිච්ච ගමම්ම පිනකට මනුස්ස ලෝකෙට ආවොත් එහෙම ආයෙත් මොන්ඩිසෝරි ඉඳලාම යන්න ඕනිද නැද්ද? සංසාරේට ඉගෙන ගන්න එක කරගන්න හොඳට, හැබැයි පින්පව් කියන එක විශ්වාස කරන්න. අවුරුදු 7 චූටි ළමයිනුත් රහත් වුණානේ පින්වත් දරුවනේ, තේරෙන්නේ නැතුව නෙවෙයිනේ. ඔයාලට තේරෙන්නේ නැතුව නෙවෙයිනේ, ඔයාලට තේරෙනවා. ඒ නිසා පාපේ කියන එක කවදාවත් කරන්න එපා. ඉතින් ඔහොම තමයි මනුස්ස ලෝකේ යන්නේ. ඔහොම යද්දි මිනිස්සු සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි වැඩ කරනවා, බොරු කියනවා, සුරාව ගන්නවා. දැන් හිතන්න පින්වත් දරුවනේ, මේ හැම දෙයක්ම හිත හිතානේ කරන්න තියෙන්නේ. හිතන ශක්තිය සම්පූර්ණයෙන් නැති වෙනවා සුරාව ගත්ත ගමන්. සුරාපානේ කරපු ගමන්ම එයාගේ අර නුවණින් විමසීම නැති වෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා මේ සුරාපානේ කියන එක ලොකු පාපයක් කියලා. මරණින් මත්තේ දුගතිය උපදින්න වෙනවා. මනුස්ස ලෝකෙට ආවට පස්සේ කෙලතුළු වෙනවා. කෙලතුළු කියන්නේ ඔයාලා දැකලා තියෙනවද, කර්මානුරූපව සමහර ළමයි ඉපදෙනවා කටෙන් කෙල බේරිලා බලාගත්තු යති බලාගෙන ඔයේ ඉන්න ළමයි, සංසාරේ සුරාපානය කරපු අය. ඊළඟට මානසික ලෙඩ හැදිලා පිස්සු වෙලා උමතු හැදෙනවා. පිස්සන් කොටුවේ පිස්සු අය ඉන්නව දැකලා තියෙනවද? ආ, ඒ සංසාරේ සුරාපානය කරපු අය. ඒතර පින්වත් දරුවනේ, බලන්නේ පාපේ ස්වභාවය. ඒ පාපේ ස්වභාවය. අපි සමහර බීපු මිනිස්සයා පිස්සු මිනිස්සෙක් දැකලා hina වෙනවා. එනකොට එයා දන්නේ මම සංසාරේ ඔහොම ඉපදෙනවා කියලා. කර්මානුරූපයි. කර්මානුරූපයි. ඉතින් ඒ නිසා මේ පිම්පව් ගැන බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා දැන් අපි ගත්තොත් එහෙම උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේලාට කෝටියක් සංවර සීලය රකින්න තියෙනවා. එහෙම තියෙද්දී ගිහි අයට ඔයාලට බුදුරජාණන් වහන්සේ වදාළේ පව් වැඩ පහක් කරන්න එපා කියලා. මොකක්ද ඒ පව් වැඩ පහ? පළවෙනි එක මොකක්ද? ඇහෙන්නේ නැහැ. සත්තු මරන්න එපා කියලා වදාලා. ඊළඟ එක හොරකම් කරන්න එපා කියලා වදාලා. ආය වැරදි කාම සේවනය කරන්න එපා කියලා වදාලා. වැරදි කාම සේවනය කිරීම කියන පාපේ දරුවනේ ඉස්සර පින්වන්තයන්ගේ යුගයේ ඒ අය හිටියා. අපි ගමු යසෝදරා. දැන් ඔන්න ඔයාලගේ ඉස්කෝලේ නම යසෝදරා බාලිකා විද්‍යාල ළමයි ඉන්නවනේ. යසෝදරා තිරණිය සංසාරේ අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් කවදාවත් විවාහපත් වෙනකල් නරක දෙයක් කරලා නැහැ. බ්‍රහ්මචාරී. ඒකට කියනවා කුමරි බඹසර කියලා. විවාහපත් වුණාට පස්සේ තමාගේ ස්වාමියා හැර වෙන අය ගැන හිතලා නැහැ. අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක්. ඒ කාලේ යසෝදරා රහත් තෙරණියට දානෙ බෙදෙන ගිහි මිනිස්සු යසෝදරා රහත් තෙරණියගේ මූණවත් බලන්න බයයි කියනවා. බයයි දෙනවා කියනවා. තේජසට කවුරුවත් පිරිමියෙන් මූණ උස්සලා බලන්නේ නැහැ. එච්චර බයයි. යසෝදරා රහත් තෙරණියට සංසාරේ පෙරුම් පුරන ජීවිතේ දුකක් හිතිලා අහස දිහා බලලා ලෝකපාලක දෙවිවරුනි මේක උඹලට පේන්නේ නැද්ද කියලා අහවනකොට සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනෙ උණු වෙනවා කියන. කසාද බඳින කල් චරිතය රැකගෙන සිටීම සහ විවාහ වුණාට පස්සේ ස්වාමියා හැර වෙන කෙනෙක් ගැන හිතපු නැති පිම්බලෙ. ඉරවල් 1000ක් පෑවුවත් සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනෙ රත් වෙන්නේ නැහැ. මේ පෘථුවියම ගිනි ගත්තත් සක්දෙවිඳුගේ ආසනෙ රත් වෙන්නේ නැහැ. ඒත් පෙරුම් පුරන යසෝදරාගේ හදවත උණු වුණොත් සක්දෙවිඳුගේ ආසනෙ උණු වෙනවා. එච්චර පිම්බලෙ. ඒ විවාහ වෙන තා බඹසර රැකලා විවාහයෙන් පස්සේ පතිවෘතා විතරක් රකින කාන්තාවකට ලීසියෙන් 500 මිනිසෙකුට පිරිමියෙකුට අතක් උස්සන්න බෑ. පිරිමින්ගෙන් බැටකන්න බෑ. ඒ පිම්බල ඉච්චර පවර්. කොල්ලෙක් හැම බඹසර රැක්කොත් විවාහ වෙනකල් කිසිම නරක වැඩක් නොකර ඊළඟ විවාහයෙන් පස්සේ බිරිඳ හැර වෙන කෙනෙක් ගැන නරක විදිහට හිතන්නේ නැතුව ඒ පිරිසුදු ජීවිතේ කොල්ලෙකුට තිබ්බෝ එයාගේ සංසාරේ ආත්ම 100,000 ගාණ කිසිම ගෑනු කෙනෙකුට ඒ පිරිමියාට සැරකලා කතා කරන්න බෑ. අද කාලේ ගෙවල් වල කාන්තාව පිරිමින්ට හරියට සැරකලා කතා කරනවනේ. ඒ පිරිමි සංසාරේ බඹසර රැකලා නැහැ. දෙව්ලොව බඹසර රකින්න දෙවිවරුන්ගේ ජීවිත තියෙනවා. ලක්ෂ ගණන් දිව්‍ය අප්සරාව ඒ දිව්‍ය රාජයා එනකොට මෙම් බලා ගන්නවා කෙනවා. ඒ දිව්‍ය රාජයා කැමති වුණොත් විතරයි ළඟට එන්නේ. ඒ දිව්‍ය රාජයා කැමති වුණොත් විතරයි කතා කරන්නේ. කවුරුත් කතා කරන්නේ නැහැ. කෑගොස්සන්නේ නැහැ. නිහඬයි. හේතුව ඒ දෙවියා සංසාරේ බඹසර රැකලා. බඹසර රැකීමේ ආනිසංසය තමයි හිත අවුල් වෙන්නේ. මතක ශක්තිය ගොඩාක් පවතිනවා. ඒකයි මම මේ විභාගෙ ලියන ළමයිට කියන්නේ හොඳට පන්සිල් රකින්න. ඊළඟට මේ විභාගයේ හොඳට ජය ගන්න ඕන නම් ෆෝන් වලින් පරිස්සම් වෙන්න. හිතේ කාමරාගේ ව්‍යාපාදේ තීන මිද්දේ බහුල කරගත්තම මතක හිටින්නේ නැහැ. ඒ නිසා නීවරණ දුරු කරගන්න මේ දහමේ පිහිට ගන්න කියලා මේ ළමයිට කියන්නේ ඒකයි. ඇත්තටම මේ ළමයි දවසට පැය භාගයක් පැයක් කරන් මේ වගේ අනුශාසනාවක් ලැබෙන බණ ටිකක් හරි ඇහුවානම් ටික ටික හිත හදා ගන්න පුළුවන් ළමයිට. සංසිඳිච්ච හිත හදා ගන්න පුළුවන්. ඔය වගේ වයසේ රහත් වුණානේ ළමයිනේ. විසාක සෝවාන් වුණේ අවුරුදු 7 දෙන්නේ. ඊළඟට තව ළමයිගේ ජීවිත අවුල්වන පැත්තක් තියෙනවා. ඒ තමයි මේ ගෙවල් වල ප්‍රශ්න ඔළුවට ගන්නවා. අපේ අම්මා හොඳ නැහැ, අපේ අම්මා සැරයි, අපේ තාත්තා බොනවා, තාත්තා බේබද්දේ, අපේ අම්මගේ චරිතය හරි නැහැ, තාත්තගේ චරිතය හරි නැහැ, අපේ ටීචර් හොඳ නැහැ, ටීචර් සැරයි, අර සර් හොඳ නැහැ කියලා මේ අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරට ගන්න වා ඊතකොට අවුල් වෙනවා ළමයින්ගේ ජීවිතේ. ඒකට මම හොඳ උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න අපි කාල වේලාවේ අන්තිම තැන තියෙන්නේ. ඒකට හොඳම උදාහරණයක් අර කියාගෙන අපු දහම් කරුණට ඔන්න වැද්දෙක් එක්ක විවාහ වුණා. සිටු කුමාරිකාවක් හොරෙන් පැනලා ගිහිල්ලා විවාහ වෙලා අවුරුදු 20 ගානක් 30ක් විතර පවුල් කෑවා. පුතාලා 7 දෙනෙක් ඉන්නවා. ඒ ඔක්කොම වැද්දෝ. පස්සේ කාලේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ධර්මය අහලා වැද්දත් පුතාලා 7 දෙනයි දුවලු 7 දෙනයි සෝවන් වුණා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අර මේ වැදි බිරිඳ පින්වත් මහණනි එයා සෝවන් වුණේ අවුරුදු 7න්. ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සෝවාන් වෙච්ච කෙනෙක් දර වැද්දෙක් එක කසාද මැදලා හිටියේ. එහෙමනම් කොහමද ඌ ඊතල්ල දුන්න? ඒව ගිහින් දුන්නේ. ඇයි වැද්දා කියනවා ඊතල්ල ඇරන් වර දුන්න ඇරන් වර අඩේටි ඇරන් වර මස් බෑග් එක ඇරන් වර කියලා. ඒ ඔක්කොම කරනවා අර ගෙදරේ කෙනා. සෝවාන් වෙලා නම් කොහමද කළේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වැදි බිරිඳට දුන්න ඇරන් එනකොට අදහසක් නැහැ කියනවා. මේ දුන්න ඇරන් ගිහිල්ලා සත්තු මරාගෙන වරෙන්, මේ ඊතලෙන් සත්තු මරාගෙන වරෙන් කියලා අදහසක් නැහැ කියනවා. එයාගේ හිතේ අදහසක් තියෙන්නේ ස්වා මම උපස්ථාන කරන්නේ ස්වාමියාට, ස්වාමියා කරන දේ කියන දේ කරනවා කියන එක හැර ස්වාමියාට උපස්ථානයක් හැර ප්‍රාණඝාතී චේතනාව නැකෝ. එයාට අත තුවාල වෙලා තිබ්බොත් තමයි අතින් විස ගෙනියනකොට ඒක ඇඟට බලපාන්නේ. අත තුවාල වෙලා නැත්තම් අතින් විසක් ඇල්ලුවා කියලා ඇඟට බලපාන්නේ. චේතනාව නැති කෙනාට කර්මය නැහැ කිව්වා. ඒ නිසා ඔයාලගේ අම්මලා සැර අය වෙන්න පුළුවන්. සැර ගෑනු කෙනෙක් ඔයාලට ඕනේ නැහැ. ඔයාලා සලකන්න ඕනේ කවුරු කියලාද? අම්මා. ඔයාලා සලකන්න ඕනේ බේබද්දෙක් වෙන්න පුළුවන් තාත්තා. ඒ වුණාට ඔයාලට බේබද්දෙක් කරගන්න එපා. සමාජයට බේබද්දෙක් වුණාට එයා. ඔයාලට එයා කවුද? තාත්තා. අම්මා ඕන තරම් තාත්තට සැරවැර කරන්න පුළුවන් ඔකගේ හතරහන්දි කඩනවා කියලා. මං එක්කම එක අම්මා කෙනෙක් ඇවිල්ලා දුවත් එක කිව්වා බාලිකාව කියන දුවේ. අනේ අපේ මිනිහගේ මේ කෙරෙට්ටු ඔක්කොම අපේ දුවයි දුවත් දන්නවා. දුව මට දවසක් කිව්වා අම්මා ඔක කරබාන ඉන්න එපා හතරහන්දි කඩපන් කියලා. මම බොහොම වාරු මේ කෙල්ලත් පරිස්සම් කරගෙන ඉන්නේ කියලා දැන් කිව්වා. දැන් මාත් එක්ක ඇවිල්ලා කිව්වා. මං කල්පනා කළා මේ ගෑණිට අර බැඳපු මිනිහා මිනිහා වුණාට අර දරුවට තාත්තා නෙනේ. ඒක පාපයක් නෙනේ. අම්මා කෙනෙක් මල් ආසනේ සුද්ධ කරනකොට දුවට දුව වතුර ටිකක් අරන් එනකොට දුව මල් පූජා කළා. අම්මා දුවට කිව්වා මේ මේ වසලිය නැත්නම් අපි කිව්වොත් සුද්ධ සිංහලෙන් රොඩිත්ති කියලා. රොඩිත්ති තෝ මොකද මේක මේවා කළේ කියලා ඇහුවා. ඊට පස්සේ අර කෙල්ල කිව්වා මම නෙවෙයිනේ රොඩි උඹනේ. දැන් අම්මා දුවට කිව්වා දුවත් අම්මට කිව්වා. ඊළඟ ජීවිතේ අම්මා කර්මානුරූපව සංසාරේ ගියා. දුව උපනූපන් ජීවිතේ රොඩි කුලේ උපදින්නේ අශෝකමාලා. මල් පූජා කරපු පිනට ලස්සනයි. අම්මා මල් පූජා කරද්දිම අම්මට කිව්වා නේද රොඩි කියලා. රොඩි කුලේ උපදිනවා. කොහොමද සංසාරේ? ඔන්න අපි තමන් යාළුවන්ගේ කනට ගහනවා. ඔන්න යාළුවන්ගේ කනට ගහනවා අපි. උන් ඊට පස්සේ සද්දබද්ද දාලා ඔන්න රණ්ඩු වෙලා ඔතනින් ඉවරයි. ගමේ කොල්ලෙකුටක් කනට ගහනවා. සද්දබද්ද කළා රණ්ඩු වෙලා ඔතනින් ඉවරයි. රාජකුමාරයෙකුගේ කනට ගහනවා. දැන් මොකද වෙන්නේ? ඒ කනට ගහපු අතම කපනවා. රජ්ජුරුව දඬුවම් දෙනවා. එකම ක්‍රියාව නමුත් පුජ්‍යලේ අනුව කර්මය වෙනස් වෙනවද නැද්ද? ආන් ඒ වගේ තමයි අපි යාළුවන්ට සැර කරනවා. ඒ වුණාට අම්මාට සැර කරොත් තාත්තාට සැර කරොත් ඒකේ කර්මය වෙනස්. ඔයාලගේ අම්මලා තාත්තලාට බනිනවා වගේ පාප කර්මය 10000 ගුණයක් වැඩි වෙනවා දුවෙක් තාත්ත කෙනෙකුට බැන්නොත්. කර්මය වගේ අපි පිළිගත් නැත්තත් ඒකනේ ඔච්චර පව් ගොඩක් එක සංසාරේ යන්නේ අපි මහාන වුණේ. එච්චර පාපේ හැමතැනම කවුරුහක් බණක් අහන්න දෙන්නේත් නැහැ. දැන් මේ වැඩසටහනන මේ කොයි තරම් කොල්ලෝ කෙල්ලෝ නාස්ති වෙනවද මේ සමාජයේ ටියුෂන් ගිහිල්ලා ටවුන් වල ගිහිල්ලා රස්තියාදු ගහලා කාමර ගන්න ඉඳලා නාස්ති වෙනවද සමාජෙ එකෙක්වත් කතා කරන්නේ බණක් තියනවා කියනකොට ඕකේපා ඕකේපා. සංසාරේ පිදුම් ලබන්නේ අධර්මය. එක්තරා ප්‍රදේශයක එක දවසක හෝටල් ටිකක් වට කරනකොට හෝටල් වල කාමර වලින් කෙල්ලු 100ක් එළියට ගත්ත 10 වසර. හොඳ නැති නිසා පැත්තේ නම කියන්නේ. ඒවට කවුරුවක් කතා කරන්නේ. පිම්පව් කියනකොට ඔව අයපා කියලා කියනවා. ඉදිරියට දරුවනේ හොඳ නරක කියලා දෙන්න කට්ටිය නෑ. ඕනතරම් පව් වැඩ කරපල්ලා කියලා කරබාගෙන ඉන්නවා. ඒකයි ගුරුවරුන්ටත් මම මේ කියන්නේ. පින්වන්ත ගුරු මෑණිවරුනි, පින්වන්ත ගුරු පියවරුනි, ළමයි එක එක විදිහට ඉන්න පුළුවන්. ඒ වුණාට ගුරුවරයෙක් විදිහට යුක්තිය යුතුයකම ඉෂ්ට කරන්න. අර වැදි බිරිඳ දුන්න ඉතාලි දුන්නනේ ස්වාමියා කියලා හිතලා. ඒ වගේ මේ ළමයි කොච්චර කොහම වුණත් ශිෂ්‍යෝ කියන තැන ඉඳලා ඔයාලගේ මරණ මංචකයේදී දුක් විඳින්න නැතුව මම ඉන්නකල් දරුවන්ට වගේ මුන්ට උපදෙස් දුන්නේ කියලා යහපත් උපදෙස් දෙන්න. 10 දෙනෙක් අතර එක්කෙනෙක් හරි ඉන්නවා පින්වන්තයෝ. මේ ළමයි සතර අපායට වැටෙන්නේ නැතුව මේ මනුස්ස ලෝකෙ ඉපදුනේ පිනට. මුම් අම්මලාගේ බඩවල් වල ඉද්දින් ඒ අයට මේ දරුව මරන්න හිතුනේ නැත්තේ මුන්ගේ පිනට. අතපය හොඳට තියෙනවා, ඇස් ටික හොඳට තියෙනවා මේ ළමයිගේ පිනට. මේ බණ ටික කියද්දි මුව පැට්ටුවාගේ මුං අහගෙන ඉන්නවා පිනට. බාධා කෝටියක් ආවත් අද දන් සභා මණ්ඩපේ මුං ඉඳගත්තා පිනට. මේ ළමයි පව්කාර නැහැ. ඒ නිසා එක එක ළමයිගේ උස් පහත්කම් පෙනුණත් ගොඩාක් ගුරුවරු ළමයිව අත්හැරලා ඉන්නේ. මම හොඳට දන්නවා වැඩක් නැහැ කියලා රස්සාවට උගන්වනවා. සිලබස් එක තියෙන මේ ටයිම් එකට උගන්වනවා එච්චරයි. එහෙම කරන්න එපා. පව් කියලා හිතන්න මේ අය. එහෙම වුණොත් අපිට තියෙනවා මොන් ඉගෙන ගත්තත් නැතත් අවංකවම ගුරු වෘතිය කරපු පින්වන්ත සුපූජනීය ඒ වෘතිය පින ඔයාලට මරණ මංචකේ දෙව්ලොව පෙන්නනවා, නිවනට ලං කරවනවා. ළමයිනොත් හිතුවොත් මේ ගුරුවරු ගෙවල් වල කෝටියක් ප්‍රශ්න තියේ දේ මිනිස්සුත් මේ ඇඟ ලේමස් ඇට නහර වලින් හැදිච්ච මේ සමාජයේ ඉන්න අය ඉච්චර ගෙවල් වල ප්‍රශ්න ටිකක් තියාගෙන තමයි වැටෙන කඳුල පියදාගෙන පොත ඇරම් පන්තියට ඇවිල්ලා උගන්වන්නේ. මේ ළමයිනොත් වද දෙන්න ගත්තට පස්සේ ගුරුවරුන්ට ඒකත් මේ ළමයිට කර්මයක් වෙනවා. දරුවනේ ඔය පුංචි මොළවල් වලින් කල්පනා කරපල්ලා මන්නම් කාටවත් බරක් වෙන්නේ නැහැ කියලා. මම පාඩුවේ හැදෙන චරිතයක් වෙනවා කියලා. අවසාන වතාවට මේ දරුවන්ට තව චූටි කාරණාවක් කියනවා. ඔන්න දරුවනේ එක තාත්ත කෙනෙක් හිටියා. මේ තාත්තා මරණ මංචකෙදීන් කෑ ගහනවා අතපය පිච්චෙනවෝ කියලා. තව වෙලාවක කෑ ගහනවා මාව කැලේකට ඇදගෙන යනවෝ කියලා. දරුවනේ මරණාසන්න ලෙඩ ඇඳේ ඉන්න කෙනෙක් ඇඟ පිච්චෙනවා දනවා රතු ඇඳගත්තා ඉන්නවා කියලා එහෙම කිව්වොත් එයා මැරුණාට පස්සේ යන්නේ නිරේ. කැලෑ පේනවා සත්තු පේනවා කියලා කිව්වොත් එහෙම එයා මැරුණාට පස්සේ යන්නේ තිරිසන් ලෝකේ. ගඳ එනවා අඳුරුයි, ඊළඟට අසූචි පේනවා, මැරිච්ච නෑදෑයෝ පේනවා කියලා කිව්වොත් එයා මැරුණාට පස්සේ යන්නේ පිරිත ලෝකේ. චෛත්‍ය බෝධි පේනවා නම් දිව්‍ය ලෝකේ, මල් මාලා පේනවා නම් එයයි සුගතියේ. ඒ වගේ මරණ මංචකේ සමහර අයට පේන ඒවා තියෙනවා. අර තාත්තගේ දැන් ඇඟ පිච්චෙනවා කියන්නේ දැන් තාත්තගේ හිත කොහෙටද වැඩ කරන්නේ කියන්න නිරයට අපායට කැලේකට ඇදගෙන යනවා කියනකොට මෙයාගේ හිත කොහෙටද වැඩ කරන්නේ? තිරිසන් ලෝකෙට. එතකොට මෙයාගේ හිත දෝලණය වෙන්නේ නිරේද තිරිසන් ලෝකෙද කියන තැන නේද? ඊට පස්සේ මෙයාගේ පුතා මොකද කළේ? තාත්තව නැගිට්ටවලා ඔය කොලේ යහපැත්තේ තෙරුවන් කමා කර ගැනීම තියෙන්නේ. ඔය විදිහට තෙරුවන් කමා කෙරෙව්වා. අනන්ත සංසාරේ ඉඳලා මගේ සිතේ කයින් වචනෙන් තුනුරුවන්ට විච්ච වැරදි වලට සමාව ලැබේවා කියලා තෙරුවන් කමා කෙරෙව්වා. ඔයාලා කියන්නේ එදා ඉඳලා ගින්දර පේන්නේ නැහැ. කැලේ පේන්නේත් නැහැ. හොඳට පිම් මතක් වෙනවා. වෙනදා පිම් මතක් වෙන්නේ නැහැ. එක දවසක් එයා රාත්‍රියේදී මං කරපු සියලු පින් සමන්දෙය හඳුරන්ට අනුමෝදන් වෙන්න ඕනේ කියලා සමන්දෙයන්ට පින් දී හිටියා. එදා රෑම එයා මැරුණා. මැරිලා භූමදානෙන් පස්සේ රාත්‍රියක රත්තරම් පාට ආලෝකයක් මැදින් රන් සලු පොරවගත්ත දෙවි කෙනෙක් මතුවෙලා කිව්වා, පුතා උඹලා සතුටු වෙන්නේ නැහැ මං සමන්දෙවියෝ ළඟ දැන් ඉන්නේ කියලා. එතන මෙයා දැන් දෙවියන් අතර ඉපදුණානේ. කොහේ යන්නද හිටියේ? නිරේ යන්න හිටියේ. ජීවිතේ වෙනස් වුණේ කොතනින්ද? තෙරුවන් කමා කරගත්ත නිසා. මේ ගිය මාසේ එක පුතෙක් ඇවිල්ලා යාට ඔළුව අවුල් වෙලා පීඩාවටපත් වෙලා අම්මලා තාත්තලා කවුරුත් පේන්න බෑ. තරහා යනවා. ස්වාමීන් වහන්සේලා බෝධි ළඟට ගිහිල්ලා ওই කොලේ දීලා ওই විදියට පුතේ අවංකම තෙරුවන් කමා කරගන්න කිව්වා. එදා ඉඳලා තරහා යන්නේ. සමහර වෙලට තමන්ගේ හිතට ලොකු පීඩාවක් එන්නේ තමන් තුනුරුවන්ට කරපු වැරද්දක් මුල් වෙලා. මං උදාහරණයක් කියන, මං අද දැක්ක උදේ මේ දූලා දෙන්නේ, අනේ මේ කෙල්ල දන්නේ නැහැ මේ විස්තරේ, අර බෝධින් වහන්සේට පිටුපාගලා ෆොටෝ ගැහුවා. බුදුරජාණන් වහන්සේට පිටුපාන එක යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද? චෛත්‍යයට පිටුපාලා ෆොටෝ ගන්න එක යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද? ළමයි ඒව කරනවද නැද්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩියානම් මොකද වෙන්නේ දරුවනේ? බ්‍රහ්මයාගේ පටන් දෙවියන්ගේ පටන් සියලු දෙවියෝ රහතන් වහන්සේලා හිසේ අද්දක තියාගෙන සාදු කියනව නේද? මෙහෙම වඳිනව නේද බුදුරජාණන් වහන්සේ දැක්කොත්? අද කාලේ අපි ධාතු කරඬුවක් වැඩම්මොත් කොල්ල කෙල්ල මොකද කරන්නේ? ෆොටෝ ගන්නවා. මෙහෙම වඳින්නේ නැහැ. ඒත් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා යකඩේ කෑල්ලක් ඉස්සීම යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද? ඒ පාපේ දැනුවත් වෙච්ච දෙයක්ද නොදැනුවත් වෙච්ච දෙයක්ද? දැනුවත්වද නොදැනුවත්වද? නොදැනුවත්ව. ඇයි දන්නේ නැණි ළමයි මේක පාපයක් කියලා? ෆොටෝ ගන්න එක ඒක පාපයක්. රුවන්වැලි සෑයේ හතර බෝයේට සිල්ගත් ආච්චිම්ම කෙනේ මැරුණාට පස්සේ ප්‍රේත ලෝකෙ ඉපදුණා. උන් දැන් ඇඟට ඇවිල්ලා කතා කරනවා. අහනවා, ඇයි අම්මා මේ උඹ සිල් ගත්තනේ? අනේ සිල් ගත්ත එකේ පින වෙනම තියෙනවා. සිල් ඇරන් රුවන්වැලි සෑයට කකුල් දෙක දික් කරගෙන හිටියා. ඒකේ පාපයට ප්‍රේත ලෝකෙ ඉපදුණා කියලා. ගොඩාක් ওই පන්සල් වල බණ මඬුවේ ඉඳගෙන ඉන්නකොට ආච්චිලා ටික නැද දික් කරගෙන කකුල් දෙක දේශකයන් වහන්සේ දිහාට, චෛත්‍ය බෝධි වඳිනකොට බෝධියට සෑයට නැද කකුල් දික් කරගෙන, ඊළඟට කොල්ලු කෙල්ලු යාළු වුණාට පස්සේ චෛත්‍ය ළඟට ගිහිල්ලා කුටු කුටු ගානවා, පෙම් හඹ දොඩනවා, බෝධිය ළඟට යනවා. බුදුරජාන් වහන්සේ ළඟ ඔහොම කරන එක හොඳයිද? මල් කැකුලක් වගේ මැණිකක් වගේ දූල හදනවා අම්මලා තාත්තලා. ඒ කෙල්ලෝ අම්මලාට තාත්තලාට හිතට දුක හිතෙන වැඩ කරනවා. ඒක නොදැනුවත් හොරෙන් වෙච්ච පාප නෙවෙයිද? ආන්නේ ඒවා සමහරලාට විභාගයට එනකොටත් ඔළුව අවුල් වෙලා පීඩාව වැඩි වෙලා හරහට එන්න පුළුවන්. මැරෙන වෙලාවේ ගිනි දැල්ලක් විදිහට පේන්නත් පුළුවන්. අද මේ බණ ටික අහපු වෙලාවේ හිතට අවංකවම සමාව ගන්න. සමාව අරගෙන අවංකවම සමාව අරගෙන අලුතෙන් හැදෙන්න ඔයාලා. අද ඉඳලා තෙරුවන් සරණ ගිහිල්ලා බණ අහලා චරිතය හොඳට හදාගෙන ඉන්න, පින් කරන්න ඔයාලට වරදින්නේ නැහැ. පැරණි පව් අමතක කරලා දාන්න. අලුතෙන් තෙරුවන් සරණ යන්න. කායේන වාචා චිත්තේන කියලා කිව්වට හිතට යන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයාලා යෝවද තම්පව රෝමනු ජීසු කියල කියනෝ වගේ කියනවද ඔයාල ඉස්කෝලෙ කියන්නේ? අපිත් ඉස්කෝලෙ ගිහිල්ලා යෝවද තම්පව රෝමනු ජීසු කිව්ව ඉච්චර වේගෙන් තවම කියන්න බෑ මට. පුදුම වේගකින් කියන්නේ ගේට්ටු දිහා බල බලා. යෝවද තම්පව රෝමනු ජීසු කියන්නේ යෝ කියන්නේ යමෙන්, වද කියල කියන්නේ කතා කරනවා නම්, තම්පවරෝ ඒ අතර ශ්‍රේෂ්ඨයි මනුජේසු මිනිසු අතර, කතා කරන මිනිසු අතර බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. සාක්‍ය මුනි භගවා කත කිච්චෝ, සාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ සියල්ල සිදු කළා, බුදු කිසිනෙම කළා. පාරගතෝ බල විරිය සමංගේ, සංසාරයේ ඉතරට සංසාරයේ පුරණ ලද පිම් බලයෙන් වීරියෙන් එතර වුණා. තන් සුගතන් සරණත්තම උපේමි, ඒ සුගතයන් වහන්සේ මම සරණ යමි කියලා තමයි මේ පළවෙනි ගාථාවේ තියෙන්නේ. ඕක දැනගෙනද අපි කිව්වේ? ඒකනේ. හරි, දැන් අපි තෙරුවන් කමා කරගමු. එහෙම බලන්න මේ ලස්සන බුද්ධ ප්‍රතිමාවන් සිද්ධා රහතන් වහන්සේලා පිරිවරාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ, මහරහතන් වහන්සේලා ඉදිරියේ අනන්ත සංසාරේ ඉඳලා අද දක්වා මම කරපු වැරදි, දන්නේ නැතුව තුනුරුවන්ට චෛත්‍යවලට බෝධිවලට මගෙන් විච්ච වැරදි, මගේ ආදරණීය අම්මාට තාත්තාට විච්ච වැරදි, සංගරුවන් වහන්සේලාට විච්ච වැරදි, අපිට ආදරෙන් උගන්වන මගේ ගුරු පියාණන්, ගුරු මෑණියන්, ගුරුවරුන්ට විච්ච වැරදිවලට මට සමාව ලැබේවා කියන අදහසින් එක හිතෙන් හඬ නඟලා හොඳට වන්දනා කරගන්න. හඬ නඟලා මේ අපි සමාව ගමු. ඉස්සෙල්ලා හොඳට හඬ නඟලා සාදුකාරය පවත්වන්න. බුදුරජාන් වහන්සේ ඉදිරියේ සමාව ගන්නවා කියන අදහසින් කියන්නේ මං කීවට පසුව. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා ඒ භාග්‍යවත් අරහත්නු සම්මා සම්බුදු රජාණන් වහන්සේලාටද පසේ බුදු රජාණන් වහන්සේලාටද උතුම් ශ්‍රී සද්ධර්මයටද බුදුරජාණන් වහන්සේලාගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාටද මහාශ්‍රාවකයන් වහන්සේලාටද අෂ්ඨාර්ය පුංගල මහා සංඝරත්නයටද ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටද සත්පුරුස කලන මිතුරන්ටද දෙමාපියන්ටද ගුරුවරුන්ටද වැඩිහිටියන්ටද ධාතු චෛත්‍ය වහන්සේලාටද බෝධීන් වහන්සේලාටද පිළිම වහන්සේලාටද මාගේ සිත කය වචන යන තිදොරින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ යං වරදක් සිදු වී ඇතනම් බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා. ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා. සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා. සාදු සාදු සාදු.